අදාස මාතෘකාව වශයෙන් තෝරාගත්තේ සංයුත්ත නිකායේ සලායතන සංගතයේ කියන කොටසේන උපවාන කියන සූත්‍රය. උපවාන කියන හාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් ආපු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඉදිරිපත් කරපු කරුණොයි මේ සූත්‍රය අන්තර්ගත වෙන්නේ. කෙටියෙන් කියනවා නම් ආයතන කුසලතාවය ඇති කර ගන්නවන ආකාරය. ඇත්කානාසාදී ඉන්ද්‍රිය පිළිබඳව අපේ ඇතිවෙන්න ඕන දක්ෂතාවය. This discourse explains the skillfulness in senses, so spheres. එතකොට පේන දුනේ සම්පූර්ණ බුදුදහම කියන්නේ ආයතන කුසලතාවය. නැත්නම් ස්පර්ශ නිරෝධයට හිත තැබීම. සති සම්පජඤ්ඤය දිනු කිරීම. නැත්නම් සමාධිත්‍ය පුහුණු කිරීම. ජරා මරණ වලින් නිදහස් වන ආකාරයට හිත පිහිටුවා ගැනීම. දුකෙන් නිදහස් වීම. සැනසීමටපත් වීම. නිදහස. මානසික සුවය. බාහිර ලෝකයේ පාලනය නිදහස් වෙලා අපේ අතටම අපේ ජීවිතේ නිදහස ගැනීමයි සම්පූර්ණම ධර්මය කියලා කියන්නේ. නැත්නම් සංසාරේ නැවතී සිරමැදුරෙන් මිදලා අපටම උරුම වෙච්ච නිදහස් නිවහල් ස්ථානයකටපත් වීමයි සද්ධර්මය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් සියලු දුක්ඛම් කටළු විඳලා පාරමිතා පුරලා මෙවැනි අනර්ගතම දහමක් අනාවරණය කරගත්තේ අපට දුක් විඳින නෙවෙයි. දුක් පීඩාවලින් අපව නිදහස් කළා. අප වෙනුවෙන් විඳින තියෙන සියලු දුක්ඛම් කටළු උන්වහන්සේගේ ජීවිත පරිත්‍යාගයෙන් මේක සිදු කරලා අපට මේ උතුම් ධර්ම කනාවරණය කළ දෙයලා තියෙනවා. එනිසා අපි සැබවින්ම බුදුරජාණන් වහන්සේට ගරු කරනවා කියලා කියන්නේ උන්වහන්සේට බුද්ධ පූජා කරවීම, වන්දනාමාන කිරීම, බුදු ගුණ සීගිරීම වanak නෙවෙයි. උන්වහන්සේ දේශනා කරපු මේ සදහම් මඟ කොහොමද කියලා ඊටාම පැහැදිලිව තේරුම් අරගෙන යකේ ජීවිතයට පිළිපදින්න පුළුවන් ඉහළම ආකාරයෙන් ඉහළම තැනින් පවත්වා ගනිමින් අපේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දීම. අපි මේ ධර්මයෙන් සැනසෙන ගමන් අප ළඟින් ඇසුරු කරන අයට මේ ධර්ම වරප්‍රසාදය ලබා දෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමෙන් බලාපොරොත්තු වන ඒකාතකින් දුගතියට පත්වන තියෙන අවස්ථාවෙන් අප මුදව ගන්න. අනිත් අතින් ජරා මරණ සංඛ්‍යාත සංසාරික දුකින් සපුරාම අපව නිදහස් කරලීම. මෙන්න මේක තමයි බුදුහාඳුරගේ මූලික අපේක්ෂාව උනේ. වෙනත් දෙකින් කියනවා නම් අපාගත මාවතෙන් අපව මුදවලා සුගතියට පිටවාලීමත් සංසාර චක්‍රය තුල ඇවිදෙමින් අපි ඒ නිදහස් වීමට මාර්ගය කියා දීමක් තමයි බුදුහාඳුරගේ අපේක්ෂාව උනේ. අනෙතෙන්දී වෙනතුන අපේ වගකීම වෙන්නට ඕන මේක තේරුම් අරගෙන. මේ මොහොතේ අපේ ජීවිතේ නැති වුණොත් අපේ අවසාන වතාවට හුස්ම ගැනීම නිවාටපත් වුණොත් මේ ජීවිතේ ඊළඟට ප්‍රතිසන්දි ලබන තැන කොයිතරම් ඉහළ මට්ටමක තැනකට අපේ හිතපත් කරගන්න පුළුවන්ද කියන එක ගැන අපි නිතර නිතරම හිතන්නට ඕන. අපි බොහෝ විට අපේ හෙල්ත් ඉන්සුරන්ස් එක ගැන, ඉමර්ජන්සි යන රෝහල ගැන බොහෝ විට අපි හිතනවා නේද? නමුත් ඊටත් වඩා පින්නතුන අපි හිතන්නට ඕන අපේ ජීවිතේ කොයි මොහොතේ අවසන් වෙයිද කියලා අපිට කියන්න බෑ. කොයි මොහොතේ අවසන් වුණත් මේ ඉන්න මට්ටමට වඩා පහළට නොවන විදිහට කොයිතරම් ඉහළ තලයක තමන්ගේ මානසිකත්වය තියෙනද කියලා තමන් ගැනම නිතර නිතරම බලන්න පින්නතුනි. මේක තමයි ධම්ම රිෆ්ලෙක්ෂන් කියලා කියන්නේ. ධම්ම ආදාස, ධම්ම නැමැති කැඩපද කියන්නේ මේක. ධම්ම ආදාස කියලා කියන්නේ. එතකොට සමහර විට අපට හිතෙන අපි හුඟා ජීවිතේ පින්කම් කළා tie කියලා. ඒ පින්කම් කළා තියෙනක හොඳයි. නමුත් ඒ පින්කම් වලින් අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන මොකද්ද අපි? අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ හිතේ යමකට යමෙකුට තියෙන දැඩි බැඳීම කොයිතරම් අඩු කරගන්න පුළුවන්ද කියන කාරණය. ඒ වගේම මේක අනිත් පැත්ත කෙනෙකුගේ අයහපත් චර්යාවකදී වෙනස් වීමකදී කොයිතරම් දුරට අපේ හිත මානසික නොයෙකි හිතට ද්වේෂයක් අමනාපයක් ඇති නොවන විදියට කොයිතරම් හිත පවත්වා ගන්න පුළුවන්ද කියන කාරණය. ඒ නිසා අපි ආපු ආධ්‍යාත්මික ගමන් මඟ තමන් ගැනම තමන් බලන්න. මේ ආපු ගමන් මඟේදී ටිකෙන් ටික තමන්ගේ ලෝභය සහ ද්වේෂය කියන කාරණා දෙක අඩු වෙලාද වැඩි වෙලාද කියලා බලන්න. මේක තමයි තමන් ගැනම තියෙන සර්ටිෆිකේට් එක. ආම්දුරුගේ ගුණ හදන ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා තිබ්බත් එකයි නැති වුණත් එකයි. ඔබේ පින් පොතේ ලිස්ට් එක වැඩි වුණත් එකයි අඩු වුණත් එකයි. ඒක ලොකු බලපෑමක් වෙන්නේ නැත්නම්. ඒකේ අවසාන රිසල්ට් එක කියලා කියන්නේ මොකද්ද? මේ ආපු ගමන් මගේදී අවුරුද්දෙන් අවුරුද්ද බලන්න, මාසෙන් මාසෙ, දිනෙන් දින, මොහොතින් මොහොත බලන්න. මගේ හිතේ තියෙන දැඩි ලෝභය, ආශාව, රාගය මගේ අඩු වෙනවද? අනිත්‍යයි පිළිමදව තියෙන විරසක බව, අමනාප බව මගේ ටිකෙන් ටික අඩු වෙනවද කියලා තමන් ගැනම තමන් බලන්න. මෙන්න මේකෙන් තමට තමන්ගේ දියුණුව, තමන්ගේ ආධ්‍යාත්මික සතුට, තමන් මේ දහමට කැපවෙච්ච ජීවිතයේ ප්‍රතිඵල තමන්ට බලන්න පුළුවන්. අනිත් පැත්තෙන් පිනතුනි, එහි අවසාන ප්‍රතිඵලයේ ලෙස අපි ජීවිතයේ කොයි අවස්ථාවකදී මිය ගියත් මේ ඉන්න මට්ටමට වඩා පහළ නොවන විදියට ස්ථාවරව තමන්ගේ ජීවිතය පවතිනවාද කියන එක ගැන නිතර නිතරම බලන්න. එහෙදී අපි බොහෝ විට හිතන්නේ අපේ ජීවිතය අවසාන මොහොත බොහොම සුවදායීව නිමාටපත් වේ කියලා. එහෙමපත් වෙන පුළුවන් නම් හොඳයි. අපි ප්‍රාර්ථනා කරනවා මේ පින්තුන්ට බොහොම සැනසීමෙන් ජීවිතය අවසාන මොහොත ගත කරන්න ලැබේවා කියලා අපිත් නිතර ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපේ දානේ පූජා කරන මේ පින්තුන් හැමතිම යහපත වෙනවා දකින්න තමයි අපි කැමති. මේ පින්තුන කවුරුවත් ගැන අපි අමනාපයක් නැහැ. මේ අපි ජීවත් වෙන්නේ ඔක්කොම සියුම්පස්සෙම ලබන්නේ මේ පින්තුන් හින්දා. ඉතින් එහෙම සැලකෙන පින්තුන්ගේ හැම දිනුවක්ම මේ ස්වාමින් වහන්සේලා නිරතුරුව ප්‍රාර්ථනා කරනවා. බොහෝ විට ඔබේ ළඟින් ඇසුරු කරන ඥාති මිත්‍ර ආදීන් ඔබ ගැන බලන්නේ මේ ජීවිතේ විතරයි. කැම ටික ලැබුණාද, බෙහෙත් ටික ලැබුණාද, අලුත් අවුරුද්ද නැදුම් ටික ගිහිල්ලා දෙනවද, ওই ටික විතරයි බලන්නේ. නමුත් ස්වාමීන් වහන්සේලා ඊටත් වඩා ඔබ ගැන බලනවා. ඔබ මිය ගියාට පස්සෙත් ඔබේ සුගතියට යන පුළුවන් විදියට ඔබට දෙන්න පුළුවන් උපරිම අවවාද, අනුශාසනා, මඟ පෙන්වීම් ධර්මය මේ ස්වාමීන් වහන්සේලා විසින් ඔබට දක්වනවා. ඉතින් අන්න එතෙන්දී පින්නතුනි අපේ ජීවිතය මේ ලැබපු සුගතිය මීට වඩා ඉහළ තැනක හෝ එහෙම බැරණ නවම වශයෙන් මේ මට්ටමින් හෝ පවත්වා ගන්නට හේතු වන කරුණු ටික ධර්මයේ තුල ඉතාම පැහැදිලිව දේශනා කරනවා. කෙටියෙන් කියනවා නම් ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතිය, ත්‍යාගය, ප්‍රඥාව මෙන්න මේ කරුණු වලින් දෙන දෙන වැඩි වෙනට ඕන. ශ්‍රද්ධාවෙන් දිනු වෙනට ඕන. බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ප්‍රසාදය, ධර්මයේ පිළිබඳව තියෙන අවබෝධය, මහා සංඝරත්නයේ කෙරෙහි තියෙන ගෞරවය එන්නෙම වැඩි වෙන්නට ඕන. සීලය නිතර නිතරම බලන්න තමන්ගේ පංචශීලයේ කොයිතරම් දුරට ඉහළ මට්ටමෙන් තමන් රකින්නවාද කියලා. කෙටියෙන් කියනවා නම් කායික වාචික සංවරය කොයිතරම් ඉහළ මට්ටමේ තමා තුළ තියෙනවද කියලා බලන්න. ධර්මාර්ගයේ එන්න එන පින්තුණිය තමන්ගේ කතාව අඩු වෙන්නට ඕන. මේකත් තමන්ට බලන් ගුණ එක ලක්ෂණයක්. කතාව හැකිතාක් සීමිත වෙනවා තමන්ගේ මානසික සංසිඳියාව ඇති වෙන පමණට. හැබැයි කතා නොකර හිටියයි කියලා විතරක් කෙලස් ප්‍රහිණ වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. නමුත් ක්‍රමානුකූලවම තමන්ට භාෂාවේ විශාල පරිවර්තනයක් සිද්ධ වෙනවා. මේ ධර්මගර පැමිණවත් එක සීලය බුදුහාමර දේශනා කරන මහා පුණ්‍ය ගංගා හතරක් ගැන පුණ්‍යාභිසන්ද කියලා කියනවා. නිරතුරුව තින් වැඩෙන තින් ගලා යන ස්ථාන හතරක් තින් උල්ලපත් හතරක් ගැන සඳහන් කරනවා. බුද්ධේ අවේක්ෂා ප්‍රසාදේන සමන්නාගත හොති. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙලෙන ප්‍රසාදයක් තියෙනවා නම් ධම්මේ අවේක්ෂා ප්‍රසාදේන සමන්නාගත හොති. ධර්මය ගැන නොසෙලෙන ප්‍රසාදයක් තියෙනවා නම් සංඝේ අවේක්ෂා ප්‍රසාදේන සමන්නාගත හොති. සංඝයා ගැන නොසෙලෙන ප්‍රසාදයක් තියෙනවා නම් අරේකන්තේහි සීලේහි සමන්නාගත හොති. ආර්යයන් වහන්සේ විසින් ප්‍රශංසා කරපු සීලය ගැන ප්‍රසාදයක් තියෙනවා නම් මෙන්න මේ හතර මහා පුණ්‍ය ගංගා හතරක් විතර සැලකුවා. මේකම තමයි ඉස්සරාත්මක පුඤ්ඤාවිසන්ද සූත්‍රයේදී කරුණාටක් විදිහට දක්වනවා. අර බුද්ධ ධම්ම සංඝ කියන තුන දක්වල ඊට පස්සේ ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, කාම මිත්‍යාචාරය, බොරු කීම, මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම මෙන්න මේ කරුණු පහත් එක කරුණු අටක් දක්වනවා. නැවත පුඤ්ඤාවිසන්ද කියලා මහා පුණ්‍ය ගංගා අටක් පින් උල්පත් අටක් කියලා. ඒ නිසා තමම බලන්න දිනකට තමන් සුගතියේ ඉන්නවා කියන එක ගැන තමන්ටම තහවුරු කරගන්න පුළුවන් ලක්ෂණයක් තමයි මෙන්න මේ කරුණ අට තමන්ට දිනකට වැඩිපුර වාරයක් මතක් වෙන්නට ඕන. ඊළඟ කාරණේ තමයි සුතවන්ත භාවය. තමා ඉගෙනගත්තු ධර්ම කාරණා නිතර නිතරම තමන්ට මතක් වෙන්නට ඕන. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා, සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා, සතර සතිපට්ඨානය, සතර ඍද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, පංචේන්ද්‍රිය, පංචබල, සත්තබොජ්ජංග, ආරසංගික මාර්ග කියන මෙන්න මේ කරුණු නිතර නිතරම සසඳ බලන්නට ඕන. යතර විශේෂයෙන්ම තමන් ඉන්නේ මිච්ඡා පටිපදාවේද සම්මා පටිපදාවේද කියලා නිතර නිතරම තමන්ගේ මනස ගැන ගවේෂණය කරන්න. මිච්ඡා පටිපදාව කියන්නේ මොකද්ද? අවිඥා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන ආදී වශයෙන් කියන කාරණා ටික. පටිසම්පාද චක්‍රය තුල වාසය කිරීම. නැත්නම් පටිසම්පාද සර්කල් එකේ මත යැපීම තමයි මිච්ඡා පටිපදාව කියලා කියන්නේ. ඇත්තට රූපයන් දකිනකොට අවිද්‍යාව සාගතව කටයුතු කිරීමේ ප්‍රතිඵල විදියට සංඛාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා ආදී මේ කරුණු ඔස්සේ ගිහිල්ලා උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ, ශෝක පරිදේය, දුක්ඛ දෝමන සුපායස සම්බවන්දි කියපු විදියට මෙන්න මේ ජරා මරණ ස්පර්ශ කරන ලෝකෙද ඉන්නේ. ඒක කියන මිච්ඡා පටිපදාව කියලා. අනිත් එක තමයි සම්මා පටිපදාව. අවිද්‍යායත්වේ වාසයසි විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධහ විඥාන නිරෝධෝ විඥාන නිරෝධහ නාම රූප නිරෝධෝ ආදී වශයෙන් ගිහිල්ලා ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා නිරුද්ධන්ති කියපු විදියට අර දුක් දෝමනස්ස වලින් ජරා මරණ වලින් නිදහස් වෙන මාවතේද තමයි ඉන්නේ කියලා තමන් ගැනම කොයි වෙලෙත් බලන්න. එහැට රූපයක් පෙනෙලා නැත්නම් තමන් මේ වෙලාවේ කුමක් හෝ හිතනකොට බලන්න ඒ රූපය තුල හිත බැසගෙනද තියෙන්නේ නැත්නම් ඒ රූපය තමන් තේරුම් ගන්න වෙලාවේදී රූපේ නිරුද්ධ වෙච්ච බව දැනගෙන තමන් මනංච පටිච්ච ධම්මේතු උප්පජ්ජති මනෝ විඥානං මට්ටමෙන් දින්නේ කියලා බලන්න. මෙච්චරයි බලන්න තියෙන්නේ. වර්තමානයේ තුල අපි සතියේ පුහුණු කරන්නේ මෙන්න මෙතෙන්ට එන්න. අපි සතිය පුහුණු කරාද කියන එක බලන ප්‍රධානතම ස්ථානය තමයි මෙතන. වෙනත් විදිහකින් කියනවා නම් සමෝහං වාචිත්තං සමෝහං චිත්තංති පජානාති විත මොහං වාචිත්තං විත මොහං චිත්තංති පජානාති. මේ වෙලාවෙ ඉන්නේ තමන් අවිද්‍යාවෙන්ද ප්‍රඥාවෙන්ද කියලා බලන එක. අන්නේම බලපු පමණට විමුක්තං වාචිත්තං විමුක්තං චිත්තංති පජානාති අවිමුක්තං වාචිත්තං අවිමුක්තං චිත්තංති පජානාති කියන එක දකින්න. තමන් ලෝකෙන් නිදහස් වෙලා දෙන්නේ මේ සිරගෙදරින් නිදහස් වෙලා දෙන්නේ නැත්නම් තාම මේ සිරගෙදර දෙන්නේ කියලා බලන්න. සාමාන්‍යයෙන් සිරකරුවන්ට නිදහස ලැබෙන්නේ වෙසක් පොය දවසට නේද? ශ්‍රී ලංකාවේ නම් අපට ඇතැමිට පොය දවසට නිදහස වාගේ ලැබෙනවා ටිකන්නේ. ඇතැමිට ඊළඟ දවසේ ආහිරයට යනවා අපි. ඉක්මනටම සිල්පාවරණ වල යන්නේ ආහිර ගෙදරට යන්න. නමුත් පින්නතුනි අපි බලන්න සැබවින්ම තමා මේ සිර මැදිරේ නිදහසලා දින්නේ කියලා. අපට හිතට යමක් මතක් වෙන වෙලාවේදී බලන්න මේ වෙලාවේ ලෝකයේ කොතන හරි තියෙන රූපයක් ගැන හිතලා ඔබේ ගැන හිතමින් ඉන්නේ නැත්තම් ඒක කලින් දැකපුවහක රූපයක් නිරුද්ධ වෙලා මනෝවිඤ්ඤාණයෙන් මේ අවස්ථාවේ තීරුම් ගනිමින් ඉන්න අවස්ථාවයි මේ මොහොත කියලා කියන්නේ. ඒ වගේම ඒ නිරුද්ධ වෙච්ච රූපේ නැවත ඒ විදිහටම මෙතෙන්ට එන්නේ නැහැ කියන කාරණය. සහ එහෙම හිතන මේ වර්තමාන මනෝවිඤ්ඤාණයත් හේතුම් පටිච්ච සම්භෝතං හේතු බංගා නිරුද්ධති කියන කාරණය. හේතු ඇති කලින් හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා කියන කාරණය. මෙන්න මේකයි සුරතන්ත භාවය කියලා කියන්නේ. මේක ධනයක් කියලා කියනවා. සද්ධා ධනං සීල ධනං කිරියොත්ථප්පයන් ධනං සුත ධනං ච ඡාගෝච පඤ්ඤාමේ සත්තමන් ධනං යස්සයේතේ ධනාත්ති ඉත්‍යා පරිසංසවා අද නිද්දෝති තං හෝති අමෝඝං තස්ස ජීවිතං. මෙන්න මේ ධනෙ තියෙන කෙනා දුප්පත් කෙනෙක් වෙන්නේ නැහැ. එයා දිලිදු කෙනෙක් නෙවෙයි. එයා හුඟා කොහසත් කෙනෙක් කියලා කියනවා. ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතියේ ත්‍යාගවන්ත භාවය අත්හැරීම. අනිත් අයගේ යහපත වෙනුවෙන් යමක් කැප කරන්න පුළුවන් මානසිකත්වයක සමන් ඉන්නේ. ඒ වගේම වෙනත් කෙනෙක් යමක් පූජා කරනකොට ඒක සතුටු සිතින් අනුමෝදන් වෙන මට්ටමේද සමන් ඉන්නේ. තමන්ට මේ මොහොතේ දෙන්න බැරි වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. අපි හැම දිනාට මේක වගේ දෙන්න බෑ. නොඑක විදිය අපහසුකම් තියෙනවා. ආර්ථික දුෂ්කරතා තියෙනවා. හැම වෙලාවෙම එකම විදියට දෙන්න ඕන කියන එකක් නෑ. හැබැයි වෙන කෙනෙක් හරි දෙන අවස්ථාවකදී සාදුසිතින් තමන්ට ඒක අනුමෝදන් කරන්න වෙන්න පුළුවන් මානසිකත්වයක් තියෙනද කියලා බලන්න. මෙන්න මේකේ වටිනේ. ඒ දීපු කෙනාට අනේ යා මොඩ වැඩක් කරේ කියලා ඒ වගේ හිතනවා නම් තමන් දිනු වෙලා නැහැ. අනිත් කෙනාට පුළුවන් මට්ටමින් ඒ දෙන්නේ, පුළුවන් විදියට එයා දෙන්නේ. ඒ නිසා ඔබත් ඒක සාදුසිතින් අනුමෝදන් වෙන්න. අන්නේ මානසිකත්වයේ හරි තමන්ට ඉන්න පුළුවන්ද කියලා තමන් නිතරම බලන්න. එහෙම කියත් ඇති. ඒ වගේම ඔබ අතීතයේ දීපු දානයන් නිතර සිහි කරන්න. ඒක සිහි කරනකොට දැන් ඔබේ දාන දෙනා වගේ ඒකේ අනිසංශය තවදුරටත් ඔබට දිනු කරගන්න පුළුවන්. ඒක ඡාගානසති භාවනාවක් වෙනවා. ඒ වගේම බලන්න තමන්ගේ සැපේ අනිත්‍ය වෙනුවෙන් කැප කරන්න පුළුවන් ද කියලා. ඔබේ කාලය, ධනය, ශ්‍රමය මේ ආදී දේවල් යම්කිසි විදිහක කැපවීමක් කරලා දෙන්න පුළුවන් ද කියලා බලන්න. මෙතෙන්ට එන එක අමාරුයි පින්නතුනි. අපි නිතරම දෙන්නේ ටිකක් වැඩිපුර තියෙන වෙලාවකදී තමයි දෙන්නේ නේද? තමන්ගේ යහපතට තියාගෙන තමයි දෙන්නේ බොහෝ විට. ඒක හොඳයි, කමක් නැහැ. හැබැයි පින්නතුනි මේ ආත්ම සුඛ පරිත්‍යාගය කියන එක පුහුණු කරලා තියෙන්න ඕන. තමන්ගේ දේ කැප කළා දෙයක් දෙන්න පුළුවන්කම තියෙනට ඕන. අඩුම වශයෙන් වැඩ කරන දවසක නිවාඩුවක් දාලා පන්සලට නාවත් ගෙදර හරි තමන්ට බණක් අහන්න භාවනා කරන්න පුළුවන් විදියට තමන්ගේ ස්කෙඩියුල් එක තමන් හදා ගන්න පුළුවන් ද කියලා බලන්න. බොහෝ දෙනාට මේක බෑනේ. නිවාඩු දවස් අරන් එන්න කියලා කියනවා. වැඩ තියෙන දවසක පරිත්‍යාගයක් කලින් බෑ. හැබැයි ලොකු රෝගයක් හැදුනොත් කොහමද? දරුවෙකුට ලොකු රෝගයක් හැදුනොත් කොහමද? ගෙදර ලොකු හානියක් වුණොත් කොහමද? එදාට පුළුවන් නිවාඩු ගන්නකට. හැබැයි ධර්ම වෙනුවෙන් බෑ කරන්නේ. පින්නතුනි මෙන්න මෙතෙන්ට අපි හිත හදා ගන්නට ඕනේ. එහෙම හිත නොග හදා නොගත්තොත් අන්තිම මොහොතේ හිත හදා ගන්න එක ලේසි නෑ පින්නතුනි. අන්තිම මොහොතේ හිත රැඳෙන්නේ දරුවගේ ළඟ, ගෙදර ගැන රැකියා කරන ස්ථානයේ. මේක කලින්ම කළ තියනට ඕන. මෙතෙන්ට පුහුණු වෙන විස්රාමයකින් ඉන්න බෑ පින්නතුනි. මම විස්රාම ගියාට පස්සේ එහෙම හිත හදා ගන්නවා කියලා සමහර හිතන් ඉන්නවා. විස්රාමයකින් අපි ජීවත් වෙලා දන්නේ නැහැ නේ. පින්නතුනි වැඩ කරද්දිම මෙතෙන්ට මනස උරුවල තියෙනට ඕන. මෙතනත් එහෙම පින්නතුනි අපි දන්නවා ඉන්න අය. රැකියා කරන දවසම කැප කළා පන්සලට එනවා. වැඩ බල කරන ධර්ම වෙනුවෙන් කැප වෙන අය මෙතනත් ඉන්නවා. නමුත් ඔබ හැම කෙනෙක්ම තමන් ගැන බලන්න මේක කරන්න පුළුවන්ද කියලා. මේක කරන්න බැරි කෙනාට පින්නතුනි අන්තිම මොහොතේ හිත හදාගන්න කලේසෙ නැහැ. කෙනෙකුට කියන්න පුළුවන් මම මෙච්චර පෑ ගානක් පන්සල වෙනුවෙන් වැය කරලා තියෙනවා. මෙච්චර මම මුදල් වියදම් කරලා තියෙනවා. මෙච්චර මං යාන වාහන දීලා තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඒව කිසිවක් පින්නතුනි ආත්ම සුඛ පරිත්‍යාගයට යන්නේ නැහැ. ඔබට මෙන්න මේ කැපවීම කරන්න බැරි නම් ආත්ම සුඛ පරිත්‍යාගය කියන්නේ මෙන්න මේ කැපවීම අපි ජීවිතේ කරන්නට ඕන. ඒ දෙක තමයි තමාගේ සැබෑ දක්ෂතාවය සහ තමන් නෙද්දක පිවිච්ච දවසට තමන් ඉන්න තැනට වඩා ඉහළ තැනකට යන්නට තමන් මානසිකව සෝදානන්ද කියලා තමන්ටම තමන් ගැන බලා ගන්න පුණා ලක්ෂණය මේක. මේක තමයි පින්නතුන් ධර්ම කියලා කියන්නේ. අපි ඇතැම් විට ලොකෝ ධර්මකාරණා ධර්මශාලාව තුලදී සාකච්ඡා කරනවා. හැබැයි මේ පල්ලෙහා මට්ටමේ පොඩි උද පරිත්‍යාගයක් කරන තරම් අපි බොහෝ දෙනාගේ මනස තාම ඒකට සූදානම් කරලා නැහැ පින්නතුන්. මෙතෙන්ට අපි එන්නට ඕන. මෙතෙන්ට හිත හදාගත්තේ නැත්නම් අපි මේ කතා කරන මහා ඉහළ ධර්මකාරණා ධර්මශාලාවෙත් බොහෝම තැම්පත් පහලා නැගිටිනකොට ඒකත් දාලා මෙතනම දාලා යනවා. ඒක තමයි මේ. ඒ තමා අහන දහම් පදයේ තමා නැගිටිනකොට තමන්ගේ උකුලෙන් නොවේටි තමන්ගේ හදවතේ දරාගෙන තමන් යන්න නම් මෙන්න මේ පරිත්‍යාගයට අපේ මනස හුරු වෙලා තියෙන්නට ඕන. එහෙම හුරු වෙලා තියෙන කෙනෙකුට පමණයි මේ ධහම තමාගේ ජීවිතේට අවශෝෂණය වෙන්නේ, ඇබ්සෝබ් වෙන්නේ. මේක අපි නිතර නිතරම හිතනට ඕන. ඡාගය කියන්නේ මේක පින්නතුනි ආත්ම සුඛ පරිත්‍යාගය. බඩු මුට්ටු හුඟක් දීමම නෙවෙයි. තමන්ගේ කාලය ශ්‍රම ආදී කැප කරන්න පුළුවන් මානසිකත්වයේ. ඒ වගේම ඒක කල් ඉවරලා සතුට වෙන පුළුවන් ස්වභාවය. මේක අපිට තියෙන්න ඕන. ඊළඟට ප්‍රඥාව කියන කාරණේ. අර මුලින් සඳහන් කර මිච්ඡා ප්‍රතිපදාව සහ සම්මා ප්‍රතිපදාව තේරුම් අරගෙන උපරිම ලෙස ප්‍රඥාවෙන් වාසය කිරීම. මේ හේතුඵල ධහම දකිමින් සමාධිත්‍ය සුතමේ ඥානියත් චින්තාමය ඥානියත් භාවනාමය ප්‍රඥාවත් ඉහළ මට්ටමේ සාක්ෂාත් කරගෙන වාසය කිරීම. මෙන්න මේ කරුණ පහ තමයි පින්නතුනි සුගතියට යන්නට ප්‍රධානතම කාරණා ටික. අන්නේ කරුණු ඉහළ මට්ටමින් පවත්වා ගත්තොත් අපට යම් විදයක සැනසීමක් තියෙනවා, අප ලැබපු ජීවිතය සඵලයි කියලා. එහෙම නැත්නම් අප ගැන නැවත නැවතත් අපට හිතන්න සිද්ධ වෙනවා. සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා කියන මෙන්න මේ කරුණු පහ තමන්ට දවසට කොච්චර වාරයක් හිතෙනවාද? ඔන්න තමන්ගේ සුගතිගාමීත්වයේ පිළිබඳව තියෙන සර්ටිෆිකේට් එක. වෙන සර්ටිෆිකේට් නැහැ වෙනතන. තමන්ට දවසට කොච්චර කාලයක් මෙන්න මේ පහ ගැන මතක් වෙනවද? ඔබ දීපු දානයක්, රකින්න සීලය, අහපු ධර්ම කාරණයක්, නුවණ සහ ත්‍රිවණ ගැන තියෙන ගුණය ගැන මතකේ. මේක පරලෝක සුගතිගාමී වෙන විතරක් නෙමෙයි පිනතුනි. මේ ජීවිතයේ සතුටින් වාසය කරනත් මේකේ ක්‍රමය. වෙන කෙටි මාර්ග නැහැ කොහෙවත්. මෙන්න මේ පහෙන් වැඩිපුර ඉන්නවා කියන්නේ මේක තමයි ධර්මයේ සම්දිට්ඨික අකාලික කියලා කියන්නේ. මෙහෙම ඉන්න පමණට ජීවිතයේ සතුට වැඩි වෙනවා. සතුට වැඩි වෙන ප්‍රමාණයට නැවත නැවතත් ධහමට එන්න ඕන කියන අභ්‍යන්තර අභිප්‍රේරණයක් ඉන මොටිවේෂන් එකක් ඇති වෙනවා. මේක දෙපැත්තට ගමන් කරනවා. ධහම පිළිපදිනකොට සතුට වැඩි වෙනවා. සතුට වැඩි වෙනකොට තවත් ධහම පිළිපදින උනන්දුවක් ඇති වෙනවා. එහෙම වෙන්න වෙන්න අර බාහිර පුද්ගලයන් සහ ද්‍රව්‍ය පිළිබඳව තමන්ගේ ඉහළ තැනක තිබිච්ච වටිනාකම ටිකෙනි කඩුවෙලා යනවා. හැබැයි ඒ සඳහා කරන කාලය අඩු කිරීමක් කරන්න බය වෙන්න එපා. ඔබ වැඩට යනවා නම්, දරුවන් වෙනුවෙන් කැප වෙනවා නම්, ගෙදර සුද්ධ පවිත්‍ර කරනවා නම්, අම්මා තාත්තට උපස්ථාන කරන කාලයක් කැප කරනවා නම්, ඒව පොඩ්ඩක් අතළු කරගන්නේ. ඒ වැඩෙමිට වැඩි වෙනවා තව. ඒ වඩු වෙන්නේ නැහැ. ඒ වඩු වෙනවා නම් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ධර්මය හරියට පොඩි කියලා නැහැ. ඒ වැඩ ටිකක් තමන් හොදට කරන ගමන් තමා මනසින් ඉන්නේ ධමත් එකේන්නේ. වාහනය තමන් කොච්චර මයිල්ස් ගානක් දවසට කඩනවාද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඒ මයිල්ස් ගාන කොච්චර ට්‍රැෆික් අඩු වෙනවක කොච්චර වේගෙන් යනවාද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඒ යන කාලයේදී ඔබ කොච්චර ධර්මයත් එක්ක යනවාද කියන කාරණේ. ඔබේ උදේ ඩ්‍රයිව් එකට පෑයක් යන්නත් පුළුවන්. ඒ පෑයේ ගමන විනාඩි 20කින් යන්නත් පුළුවන්. ඔබ ඇටමිට හිතේනේ විනාඩි 20කින් ගියොත් අදනම් වා කාලය ඉතුරු කරගත් අදනම් හරි හොඳයි කියලා හිතනවනේ. හැබැයි ඔබ යන ගමනේදී පොඩ්ඩක්වත් ධර්මය මෙනෙහි කර කර ගියේ නැහැ. ඔබ නිකම්ම ගියේ වෙන වෙන දේවල් හිත හිත ලෝකෙම ගැන. හැබැයි ඔබ පෑයෙන් ගිය දවසට ඇටමිට මුළු පෑය පුරාම ඔබ ධර්ම කරුණ මෙනෙහි කර කර යනවා. ඔබට වටින්නේ අර විනාඩි 20ට ඉක්මන් ගිය දවසද නැත්නම් පැයක් වැඩිපුර කාලයක් ගත වෙච්ච දවසද වටින්නේ? අර පැයක් ගියත් එදා තමයි වටින්නේ පින්නතුනි. ඔබට ගත වෙන විනාඩි 20ද පැය දෙක කියන එක කාලේනේ වැදගත් වෙන්නේ. ඒ කාලෙන් ඔබට කොච්චර වටිනාකමක් ලැබුණාද, කාලයට කොච්චර සාධාරණීෂ්ඨ කරාද, කාලෙන් කොච්චර ධර්මය තුලින් ප්‍රතිඵල ගත්තාද කියන කාරණේ. එහෙනම් පින්නතුනි අපිට ගත වෙන්නේ විනාඩි 20ද පැය දෙක කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. පැයද විනාඩි 20ද විනාඩි 2ද කියන එක නෙමෙයි. ඒ කුමන වෙලාවක ගත වුණත් ඒ ගත වෙච්ච කාලය අපිට නැවත ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඒ ගත වෙන කාලයට අපි උපරිම වටිනාකම ලබා දෙන්න ඕන පින්නතුනි. එහෙම කරන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ කරුණ පහ තමන්ගේ ජීවිතය වඩපත් වෙන්නට ඕන. සහ විශේෂයෙන්ම ධර්මයේ සහ ජීවිතයේ එකක් බවට පත් වෙනට ඕන. ධර්ම වෙනම පැත්තක ත්‍රිවිධක පොට්ටික කබඩ් එකේ හෑන්ඩ් අවුට් එක ලාච්චුවේ මම මෙහි එහෙම කිලින්න බෑ පින්නතුනි. ධර්මය ජීවිතයත් එකක් බවට පත් වෙනට ඕන. කොයිතරම් දුරට මේක සමගාමී වෙන්න ඕනද? හුස්ම ගැනීම දක්වාම මේක එන්නට ඕන. හුස්ම ගැනීමට සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක එකතු කිරීම මට්ටමටම මේක එන්නට ඕන. තබන පියවරක් පාසාම ගච්ඡන්තෝ ආගච්ඡාමි इति පජානාති. ගතේටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හෝති. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජාන කාරී හෝති ආදී වශයෙන් කියන තමා කරන සියලුම කටයුතුත් එක්ක තබන පීවරක් පාසා තමාගේ පිටපස්සේ සෙවණැල් හා සමානව මේ දහමත් එක තමාගේ ජීවිතයේ එකට බද්ධ වෙන්නට ඕන පිණිස එදාට තමයි ධර්මයේ සාන්දෘෂ්ටික බව තමාට පේන්නේ. එතකොට මෙන්න මේ ධම්මගේ ඉන්නකොට තමාට ලොකු සුරක්ෂිතභාවයක් ඇති වෙනවා. එකක් තමයි තමන් ධම්මෙන් ප්‍රයෝජන ගනිමින් ඉන්නවා කියන කාරණේ. අන්න එහෙම ඉන්නවා නම් තමා ජීවිතයේ සුවදායී මිය ගියාට විතරක් නෙවෙයි ඇතැමිට ලෙඩ දුක් හැදිච්ච වෙලාවක මිය යන්න පුළුවන්. ඇතැමිට ලොකු අනතුරකදී අපි මිය යන්න පුළුවන්. ඇතැමිට වෙනත් කෙනෙක්ගේ ප්‍රහාරයකට ලක් වෙලා අපි මිය යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඇතැමිට අපේ වරදකට දඬුවමක් විදියට මිය යන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ කියලා අපට සාහිතිකයක් වෙන්න බෑ පින්නතුනි. කොයි වගේ කර්ම අපට තියද දන්නේ නැහැ නේ අපිනේ. ඇතැමිට කරපු වරදකට නෙමෙයි පින්නතුනි. නොකරපු වරදකට ලොකුම දඬුවම ලැබෙන්නත් පුළුවන්. ඇතැමිට ගුවන් ගමනක් යද්දී යාළුවෙක්ගේ මොන හරි බඩු ටිකක් අරන් යනවා, නොබල අරන් යනවා, මගදී අහු වෙනවා. වැරදි දෙයක් තියෙනවා. තමන් දන්නෙත් නැහැ. අනේ මගේ යාළුවගේ කියලා පුළුවන් නිදහස වෙන. බෑනේ නේ. අපි දන්නවා ඒ වගේ කර්ම වුණත් අපට තියෙද කියලා කියන්න බෑ. අපි සසර කරපු කර්ම කොයි විදිහට කරකැවිලියද දන්නේ නැහැ නේ. ඒ නිසා පින්නතුනි එවැනි අනතුරකට ජීවිත ඉරණමකටපත් වුණත් අපේ ජීවිතයේ දුගතිගාමි නොවන තැනකට අපේ හිත පිහිටවාගෙන ඉන්නට ඕන. ඒ විතරක් නෙවෙයි පින්නතුනි අපේ මේ ධර්මයෙන් සුරක්ෂිත බව ලබන ගමන් අපි ළඟම ඉන්න ඥාතීන්ටත් මේ ධර්ම වරප්‍රසාද දෙන්නට ඕන. අපි සුගතිගාමි වෙන විතරක් නෙවෙයි අපි ශ්‍රද්ධාවට පත් වෙලා ඉන්නවා නම් අපි ළඟම ඉන්න ආදරය කරන අයත් ශ්‍රද්ධාවේ පිහිටවන්නට ඕන. අපි සිල්වන්ත වෙන ගමන් අපේ දරුවන්, සාමි භාර්යාවන්, සහෝදර සහෝදරියන් ඥාතීනොත් මේ සීලිය සමාදන් කරවන්නට ඕන. අපි ධර්මඥානයට පත් වෙන ගමන් එයට ධර්මඥානය ලබා දෙන්න අපි කටයුතු කරන්නට ඕන. අපි දන් දෙන ගමන් එයත් දානෙට පුරුදු කරවන්නට ඕන. අපි ප්‍රඥාව ලබන ගමන් එයට ප්‍රඥාව ලබා දෙන්න උදව් කරන්නට ඕන. පින්නතුනි ජීවිතේ අපි තමන්ගේ මරණයට මුහුණ දෙන්නේ ජීවිතේ එකපාරයි. නමුත් ඊට වඩා බොහෝ වාර ගානක් අපේ ළඟම ඥාතීන්ගේ මළගේ වලට අපට සහභාගී සිද්ධ වෙනවා. අපට හුඟක් අඩනට සිද්ධ වෙනවා. අන්න එතෙන්දී අපට සැනසීමක් තියෙන්නේ ඒ තමා ඉතාම ආදරය කරන, දැනට ඔබ ඉතාම ආදරය කරන, කැමති, සලකන, ගරු කරන අය අඩුම වශයෙන් 5 දෙනෙකුගේවත් ජීවිත ගොඩ ගන්නට ඔබට ලොකු වගකීමක් තියෙනවා. අම්මා තාත්තා ඉන්නව නම් ඒ අය, ස්වාමි භාර්යාවන්, දරුවන්, සහෝදර සහෝදරියන්. මිය ගියොතින් ඒ අය දුගතිගාමී නොවන විදියට ඒ අයට සුගතිගාමී වෙන්න ඔබ උදව් කළ තියෙනට ඕන. අපි සුගතිගාමී වෙන විතරක් නෙවෙයි අපි ඇත්තටම අනිත් අයට ආදරේ නම් ඔබ උදේ ඉඳන් රෑ වෙනකන් මහන්සි වෙන කවුරු සඳහාද? ඔබේ දරුව වෙනුවෙන්, ස්වාමි භාර්යාවන් වෙනුවෙන්, අම්මා තාත්තා වෙනුවෙන්, සහෝදර සහෝදරයන් වෙනුවෙන්. අන්නේයගෙන් අඩුම ගානේ 5 දෙනෙක්වත් මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්නට ඔබ උදව් කළ තියේද කියලා නැවත නැවතත් කල්පනා කරලා බලන්න. නැත්තම් ඔබ ඇත්තටම ඔබේ අඩු උදව් කළ නැහැ. ඔබට හිතෙන පුළුවන් ඇතැම් විට අයියට වයස තියෙනවා, එයා ඉතින් පස්සේ කාලේ ධර්මේ රකී කියලා ඔබට හිතෙනවනේ. හැබැයි එයා ඔබට කලින් මේ ආදි කියලා ඔබ දන්නවද? අපි දන්නේ නැහැ නේ. ඒ නිසා පින්නතුනේ හැකිතා කික්මණින් අපි මේ උදව් වැඩ කළ තියනට ඕන. ඒ නිසා මරණය සැබෑ බෞද්ධයෙකුට ආමංගලයක් වෙන්න බෑ. ඇයි? අපේ සාස්ෘවරයන් වහන්සේ, බුදුරජාණන් වහන්සේගේ මරණය පිරිනිවීම ඒක ආමංගල කාරණයක්ද? ඒක මංගල කාරණයක් වුණා. රහතන් වහන්සේ කෙනෙක්ගේ අවසාන මොහොත අවමංගල්‍යද? නෑ, ඒක දෙවියනු සාදු කර දෙන මංගල කාරණයක්. ඒ වගේමයි සුගතිගාමී වෙන උපතක් ලබන්නට හිමිකම් කියන කෙනෙක්ගේ මරණයත් සැබවින්ම අවමංගල්‍යයක් නෙවෙයි, ඒක මංගල්‍යයක් වෙන්නට ඕන. ඒ නිසා තමන්ගේ ළඟම ඥාතීන්ගේ අවමංගල්‍ය අවස්ථාව මගුල් ගෙදරක් වෙන විදියට ඔබ ආදාදම් කටයුතු කළ තියෙනට ඕන. ඒක හොඳටම හිතට ගන්න පිණිසුන්. එහෙම නැත්නම් ඔබ මෙච්චර කාලයක් මේ කරපු කැපවීමේ ප්‍රතිඵල නැහැ පිණිසුන්. ඔබ ඉගෙන ගියාගෙන කොච්චර මහන්සි වෙලා කොච්චර පැය ගානක් ඔබ ජීවිතේ වැඩ කරන්නේ නැද්ද? රැකියාවට, රැකියාවට සුසුම් අංග ගන්න අධ්‍යාපනයට ඔබ ජීවිතේ පැය කීයක් ගත කළ තියෙද බලන්න. දවස් කීයක්, අවුරුදු කීයක් කැප කළ තියෙද කියලා. ඔබ වයසට ගියේම මේකට නේද? ඔබ හැරමිටි අතට එනකම් වැඩ කරේ මේකට නේද? එහෙම කළත් මේ දේ ඔබට කරගන්න බැරි වුණොත්, ඒ අය සුගතිගාමි යවන්නට උදව් කරගන්න බැරි වුණොත් ඒක කොච්චර අභාග්‍යද බලන්න පින්නතුනි. ඒ නිසා ඒ අයට සල්ලි දීලා හරි උනන්දු කරවල කොහොම හරි ක්‍රමයකින් ඒ අය දහමට ගන්න අපි උපරිම උත්සාහ කරන්න ඕන. බැරි වෙන අවස්ථා තියෙන පුළුවන්. හැම දිනාට මේක වගේ කරන්න අමාරුයි. ඒ අයගෙත් ඒකට වාසනා ගුණයක් තියෙන්න ඕන. නමුත් අපි උපරිම මේකට උත්සාහ කරන්න ඕන පින්නතුනි. ඒ වගේම ඒ අය මේ නිවන් මාර්ගයට ටික ටික හරි ගන්නට අපට පුළුවන් උදව්වක් යැවෙනුම් කරන්න ඕන. ඉතින් මෙන්න මේක තමයි අපි ධර්මයෙන් ලබන ප්‍රධානතම ප්‍රතිලාභය බවට පත් වෙන්නේ. ඒ නිසා බුදුහාඳුරන්ගේ ප්‍රධානතම බලාපොරොත්තුව වුණේ මේ මුණගැසන අය මරණයෙන් පස්සේ දුගතිගාමී නොවි සුගතිගාමී වෙන මට්ටමට එයාගේ සිත පිහිටවන විදියට එයාට මඟ පෙන්වන්න උදව් කරනවා. ඊළඟ කාරණය තමයි ඒ සුගතිය පෙන්වුව විතරක් නෙවෙයි ලෝකයේ කල්පාන්තර ගානකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ප්‍රධානතම අභිලාෂය වුණේ මේ ජරා මරණ සංඛ්‍යාත දුකෙන් සත්‍යව නිදහස් කරන ධම්මකථික කියලා සූත්‍රයක් තියෙනවා. ධම්මකථික සූත්‍රය දේශනා කරනවා ධම්මකථිකයා කියලා කියනවා සැබෑ ධර්මකථිකයා කියන්නේ කවුද කියලා. ධර්මකථිකයා ධම්ම ස්පීකර් කියලා කියන්නේ කාටද? ඒ ඔඩියන්ස් එකට ජරා මරණ වලින් නිදහස් වෙන මාර්ගය පෙන්වලා දෙන කෙනා කියලා. ජරා මරණ වලින් නිදහස් වෙන පිණුතුනි වයසට ගිහිලා නෙවෙයි. ජරා මරණ වලින් නිදහස් වෙන මරණයෙන් පස්සේ නෙවෙයි. ජරා මරණ වලින් නිදහස් වෙන මේ මොහොතේ. මේ මොහොතේ උපරිම ලෙස වර්තමාන හිත තියාගත් ඔස්සදි වටානේ තුල. එදාට අපි අවිද්‍යාව සාගතව වර්තමානයේ සහනාගතය කම්පය කරන්නේ සසඳන්නේ නැහැ. වර්තමානයේ සහ අතීතයේ හෝ අනාගතයේ සසඳීමෙන් තමයි අපට දුක ජරා මරණ හටගන්නේ. හැබැයි අපිට ඕනම එකක් මතක් කරගන්න පුළුවන්. අතීතයේ අනාගතයේ සීමිත කරගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඒ මතකයට බාධාවක් නැහැ මෙතෙන්දී. මතකේ නෙමෙයි ගැටලුව. ඒ මතක් වෙනකොට අවිද්‍යාව සාගතව ස්පර්ශ සමුදයන්ට ඉඳන් අපි මේක සිහි කරන්නේ නැත්නම් ස්පර්ශ නිරෝධයට ප්‍රඥාවට හිත තියලාද මේක සිහි කරන්නේ කියන එක ගැන තමා බුද්ධිමත් වෙන්නට ඕන. ඒ නිසා වර්තමානයේ තුල හරියට සතිපට්ඨාන භාවනාව තුල අපි හිත තියාගත්තොත් එදාට අපි අතීතයන්තිනොත් නිදහස් වෙනවා, අනාගතයන්තිනොත් නිදහස් වෙනවා. අපි දකින්නේ මේ මොහොතේ චිත්ත සැසිගත හේක හට ගැනීම හා නිරෝධය විතරයි දකින්න පිනොද. ඒත් එක අපි මේ අන්ත දෙකෙම නිදහස් වෙලා සැබෑ වූ දහමට එළඹෙනවා. ඒ කියන්නේ මේ සම්මා දිටියත් එක්ක අර ආර්ය සිංහ මාර්ගයේ තියෙන අංග ටික සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි නැත්නම් කෙටියම කියනවා නම් සමත විදර්ශනා දෙකේ උපරිම ලෙස තමන් හිත පවත්වා ගන්නවා. එනිසා අපේ සමස්ත ආධ්‍යාත්මික ජීවිතයේ සඵලත්වයේ සාර්ථකත්වයේ කියලා කියන්නේ තමන්ගේ ජීවිතෙන් සමත භාවනාවටත් විදර්ශනා භාවනාවටත් තමාට කොච්චර කාලයක් කැප කරන්න පුළුවන්ද කියන කාරණය. අන්න ඒ වෙනුත් ප්‍රධාන වන්නේ විදර්ශනාව, අනිත්‍යතාවය, ත්‍රිලක්ෂණය, හේතුඵල ධර්මයේ හට ගැනීම හා නිරෝධය දකිනට තමන් කොච්චර මනස පුරුදු කරගෙන තියනවාද කියන කාරණේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා පෘථග්ජන කෙනාට සේක වෙන්නත් නැත්නම් ආර්ය භූමියට පැමිණීමට ඇති. ආර්ය භූමියට පැමිණිච්ච කෙනාට රහත් භාවයට පත් වෙනට නැත්නම් අසේක භාවයට පත් වීමටත් අසේක වූ රහතන් වහන්සේ පිරිනිවන් එක්සුවදායෝ වාසය කිරීමටත් මම එකම ප්‍රතිපදාවයි දේශනා කරන්න කියලා. පෘථග්ජන කෙනාට සේක වෙන්නත්, සේක කෙනාට අසේක වෙන්නත්, අසේක කෙනාට පිරිනිවන් සුවදායව වාසය කරන්නටත් එකම ප්‍රතිපදාවයි දේශනා කරන්න කියලා. ප්‍රතිපදාව හුඟක් නැහැ. ඒ මොකද්ද? ඒ තමයි අපේ සමස්ත ජීවිතය කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය. මෙන්න මේ ස්කන්ධ පංචකයෙහි සමුදය, අත්ංගම, ආස්වාද ආදීනව නිස්සරණ. නැත්තම් කෙටියෙන් කියනවා නම් මේ ස්කන්ධ පංචකය හැම මොහොතේම හට ගන්නවා, නිරුද්ධ වෙනවා කියන මෙන්න මේක සිහි කිරීම තමයි හැම දිනාටම කරන්න දෙන එකම දේ. වර්තමානයේ තුල හිත තියාගෙන යමක් සිහිවන හැම මොහොතකම කුමක් සිහි වුණත් ඒ සිහි වුණා කියන්නේ ස්කන්ධ පංචකය හටගත්තා. ඒකේ මොහොතම නිරුද්ධ වෙලා කියන කාරණා. භාගතුන් වහන්සේ දේශනා කරනවා ලෝකේ යමක් හටගන්න තියෙනවා නම් හටගන්න තියෙනෙත් මේ ස්කන්ධ පංචකය, නිරුද්ධ වෙන තියෙනවා නම් නිරුද්ධ වෙන තින්නේ ස්කන්ධ පංචකය, වෙනත් දෙයක් නෙවෙයි කියලා. මෙතෙන්ට හිත තියන්න කියන පින්වත්නි, බාහිර රූපය අන්තිනුත් නිදහස් වෙනවා, අභ්‍යන්තර නාමය අන්තිනුත් නිදහස් වෙනවා. තමන් තත්ත්ව විපස්සතිය කියපු විදියට ඒ මොහොතේ තියෙන මනෝවිඥානයේ නැත්තම් චිත්තචෛතසිකවල හට ගැනීම නිරෝධය දකින්න වාසය කරනවා. ඒත් එක්කම අර සත්බුද්ධංග වල උපරිමයට යනවා. සතේ ධම්ම විචේ විරිය පීති පස්සද්දි සමාධි උපේකා මෙන්න මේ කරුණ වල උපරිම මට්ටමින් ඉන්නවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ සක්විති රජ කෙනෙක් පහළ වෙනකොට ඒ සක්විති රජතුමා පහළ වෙනවත් එක්කම සප්ත රත්නයන් පහළ වෙනවා. අස්ව රත්නේ, හස්ති රත්නේ, ස්ත්‍රී රත්නේ, ඒ වගේම චක්‍ර රත්නේ, පරිණායක රත්නේ, ගෘහපති රත්නේ, මණි රත්නේ, මෙන්න මේ වගේ මහා අනර්ග රත්නයන් කාරණා හතක් ලෝකේ පහළ වෙනවා. අන්න ඒ වගේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ පහළවීමත් සමග ලෝකේ පහළ වෙන මහානීය වූ වස්තු හතක් තියෙනවා. ඒ මොනවද? ඒ තමයි මෙන්න මේ සතිය, ධම්මවිචය ආදී මෙන්න මේ කාරණා හත. සතිය කියන්නේ සතිමත් බව, ධම්මවිචය කියන්නේ ධර්ම කරුණ මෙනෙහි කිරීම, ප්‍රඥාව, විරිය කියන්නේ අකුසලෙන් මිදීමත් කුසලයේ යෙදීමත්, පීතිය කියන්නේ එකින් ඇතිවන සතුට, පස්සද්ධිය කියන්නේ චිත්තසයිසක වල සැහැළු භාවය, සමාධිය කියන්නේ හිත එකඟ බව, උපේක්ඛාව කියන්නේ මැදහත් බව. මේ හේතුඵල ධම කර්ම ආදී කරණා තේරුම් ගන්න මොකද වෙන්නේ? ඒ තේරුම් ගත්තු පමණට තමන් උපේක්ෂාවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, තවත් තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි මේ ධර්ම මාර්ගයේ ඉහළට යන්න යන තමන්ට විශේෂ ස්කිල් එකක්, කුසලතාවයක්, විශේෂ වර ප්‍රසාදයක් ලොකු තෑගක් හම් වෙනවා. මොකද ඒ තෑග්ග? ඒ තෑග්ග තමයි තමන්ට ඇහැට පේන අප්‍රිය දෙයක් පේනවා නම් ඒ අප්‍රිය දේ නැත්නම් පටිකූල දේ ඕනම් ප්‍රිය විදියට, නොපිළිකුල් විදියට මෙහෙ කරන්න පුළුවන්. කෙනෙක් බනිනවා නම් ඒ බනින එකම තමන්ට තමන්ගේ පැත්තේ සංඥා පර්සෙප්ෂන් එක වෙනස් කළා, තමන්ට ගුණ කතනයක් කරනවා කියලා හිතන්න පුළුවන්. ඒ වගේම යම් කිසි නොපිළිකුල් දේ නැත්නම් ප්‍රසන්න දේ පිළිකුල් විදියට මෙහෙ කරන්න පුළුවන්. ඒ කියන්නේ ලස්සන කෙනෙක් දකින වෙලාවේදී එයා වුණනම් අපට අසුබයෙන් මෙහෙ කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඒ ලස්සන දේ ඕනනම් ලස්සන විදිහට මෙහෙ කරන්න පුළුවන්. පිළිකුල් දේ පිළිකුල් විදිහට මෙහෙ කරන්න පුළුවන්. ඒ වගේම ලස්සන අවලස්සන නොපිළිකුල් සහ පිළිකුල් කියන මේ දෙකම දුරු කළා උපේක්ෂාවෙන් ඕනනම් උපේක්ෂාවෙන් මෙහෙ කරන්න පුළුවන්. පිනොතින් මෙතෙන්ට වඩා දෙයක් අපට ධර්මයෙන් නැහැ. මේක තමයි රහතන් වහන්සේ කෙනෙක්ගේ තියෙන ඉහළම ස්කිල් එක. ඇහැට දකින රූප, කනට අහන ශබ්ද, නාසයට එන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන පහස, දිවට දැනෙන රසය. මේ ආදී කාරණා පිළිකුල් දේ තමන් අකමැති දේ කැමති දෙයක් විදිහට තමන්ට සංඥා වෙනස් කළ බලන්න පුළුවන්. ඒ වගේම ප්‍රසන්න වූ තමා කැමති දේ තමට අසුබෙන් වුණා මෙහෙ කරන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තට ඒක ඒ විදිහටම මෙහෙ කරන්න පුළුවන්. සුබදී සුබ හැටියට, අසුබදී අසුබ හැටියට මෙහෙ කරන්න තෝරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඒ දෙකේම යථාර්ථය හේතුඵල ධම දැකලා මදහත් උපේක්ෂාවෙන් අනිමිත්ත ශුන්‍යතා අපහිත විදියට ඕනනම් මෙහෙ කරන්න පුළුවන්. දිනොතනි මේ තරම් දහමඟක් අපි මේ තියාගෙන දුකිනේ. අපි දුකිනේ නම් බලන්න කොච්චර අවසනාවද කියලා. මෙච්චර නිර්වල්, මෙච්චර පැහැදිලි, මෙච්චර වටිනා දහමඟක් තියාගෙන අපි මේ ශාස්ත්‍රවරයා අතීත ශාස්ත්‍රවරයෙක්, පිරිනම් පාවු ශාස්ත්‍රවරයෙක් කියලා හිතාගෙන උන්වහන්සේට ගරු සැලකිලි පුද පූජා කරහැර පවත්තන. උන්වහන්සේ අපේ ජීවිතය සජීවී වෙලා නැහැ දිනොතනි. නමුත් මේ දහම අපේ ජීවිතයට සජීවී කරගත්තොත් උදාහරණ විධාම් පහදලා දේශනා කරනවා. යෝකෝ වක්ඛලි මං පස්සති සෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. වක්ඛලි යම් කිසි කෙනෙක් ධර්මය දකිනවා නම් ඔහු මා දැක්ක වෙනවා. යම් කිසි කෙනෙක් මා දැක්කා නම් ඔහු ධර්මය දැක්කා වෙනවා කියලා. අනිත් අතට දේශනා කරනවා යෝ පටිසම්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ පටිසම්පාදං පස්සති. යම් කිසි කෙනෙක් පටිසම්පාදේ දකිනවා නම් ඔහු ධර්මයේ දැක කෙනෙක් වෙනවා. යම් කිසි කෙනෙක් ධර්මයේ දැක්කා නම් ඔහු පටිසම්පාදේ දැක කෙනෙක් වෙනවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ ධර්මයත් පටිසම්පාදියත් මේ තුනම එකම ලයිනයකට එනවා. නැත්තම් බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන එකම ලයින් එකකට එකම ඉරකට ගන්න පුළුවන්. එහෙම ගන්න පුළුවන්කම තියෙන්නේ හේතුඵල ධම දැකලා ස්කන්ධ පංචකයේ සමුදයය මෙනෙහි කරලා ආරෂ්ණික මාර්ගය අංග ටික උපරිම ලෙස එකම ලයින් එකකට අරගෙන ආරෂ්ණික මාර්ගය කරුණ විතරක් නෙවෙයි සත්‍යස් බෝධිපාක්ෂික ධර්මම එකම රූලකට තියලා හරියට අර බන්දුල සේනාධිපතියා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය සුවිශේෂී දක්ෂ සේනාපතියෙක් බන්දුල මාලිකාවගේ ස්වාමි පුරුෂයා. ඔහුට කොච්චර දක්ෂතාවයක් තියෙනවද කිව්වොත් ඔහු සුවිශාල සුවිශේෂී යුද සෙබලෙක්. ඔහු සතුරන් එක්ක සටන් කරනකොට කොහොම හරි ඔහු සතුරන් ටික එකම පාරක එක දිගටම කෙලින් තියෙන පාරකට සතුරු ටික ගන්නවලු කොහොම හරි. අරගෙන සතුරු ටික ඔක්කොම මේ පාරට ආවට පස්සේ එක පේළියට ඉන්නකොට එක ඊයෙන් අර සතුරන් 500ම පසාරු කරගෙන යන පුරාණ විදියට ඕට එක ඊතලෙලු යන්නේ. ඊතරම් කුසලතාවයක්, දෙවන්ත කායික ශක්තියක්, අතිශූර රණවිරුවෙක් කියලා සඳහන් කරනවා බන්දුල සේනාධිපතිය. අන්නේ වගේ පින්නතමි. ඒ ධර්මයක් මුණ නොගැසුණු කෙනෙක්. එහෙම කෙනෙක් යුදබිමේදී තමගේ දරුවෝ ටිකත් එක්කම මිය ගියා. ඒකයි ජීවිතය අර්ථය. හැබැයි අපිට ඊට වඩා ඉහළට යන්න පුළුවන් සද්ධර්මයක් අපිට ලැබිලා තියෙනවා. අන්නේ සද්ධර්මයේදී මේ ධර්මාබෝධය නැමැති එක මීතලෙන් මුළු සංසාරගතම දුකම සිඳ බිඳ යන විදියට අපට මේ ආරස්තංගික මාර්ගය ඇතුළු සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ටිකම එකම මගකට එකම ලයින් එකකට එකම රම් පලසක රතු පලසක තියලා අපට අනුගමනය කරලා මුළු සසර දුකේම නිදහසන මාර්ගයක් දේශනා කළා tie. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ මහා සාගරයේට අසුරයන් සිත්නලව වාසය කරන්න හේතුවක් තමයි මේ සාගරයේ පතුලේ මහා වටිනා අනර්ග වස්තුන් තැන්පත් වෙලා තියෙනවා. අන්නේ මහා අගනා වස්තු මේ සාගර පතුලේ තැන්පත් වෙලා තියෙන නිසා අසුරයන් මේ සාගරයේ සිත්නලව වාසය කරනවා. අන්නේ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයනොත් මේ සම්බුද්ධ ශාසනයට කැමති. ඇයි කැමති වෙන්නේ? හේතුව තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම නැමැති මහානීය මහාර්ග වස්තු ටික මේ සසුන නැමැති සාගරයේ තැන්පත් වෙලා තියෙනවා. සතර සතිපට්ඨානය, සතර ඍද්ධිපාද, සතර සම්‍ය ප්‍රධාන වීරිය, පංචේන්ද්‍රිය, පංච බල, සත්බොජ්ජංග, ආරසිංහ මාර්ගය කියන මෙන්න මේ කරුණු 37 තමයි පිනතුනේ. අපි මේ ජීවිතයේ මුළු කල්පයක් තුළ ලෝට ලැබෙන වටිනාම නැවුම්ම අනාගතම කාරණා ටික. අනේ කාරණා ටික අපිට ලැබුණට පස්සේ අපිට ඒක තමයි අපේ මුළු ජීවිතය බාටපත් වෙන්නේ. අපිට අනිත් කිසිම දෙයක් ඒ දේ ළඟදී ඊට වඩා වටින දෙයක් තියෙන බෑ. හැබැයි එකෙන් කියන්නේ තමයි පරිහරණය කරන වස්තු සම්පත් ඥාන වහන අතරේනයි කියන එක නෙමෙයි කියන්නේ. ඒ දේවල් පරිහරණය කරන ගමන් ඊට වඩා වටිනාකමක් මේ තමා අහපු දැනගත්තු පිළිපදින ප්‍රතිඵල ලබන ධම තුල තමන්ට පේනට ඕන. තමගේ ජීවිතේ පිළිල ඉතිරිලගේ ජීවිතයක් වෙන්නට ඕන. සතුට හොයාගෙන බාහිරට යන ගතිය ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. අනිත් අයගෙන් සතුට ලබන්න තියෙන මානසිකත්වයේ ටිකෙන් ටික අඩු වෙන්නට ඕන පින්නතුනි. අපි ඇත්තටම සතුට බලාපොරොත්තුෙන් අපි අනිත් අය පිටපස්සේ සිංගමන් යදෙමින් ඉන්නේ. අනිත් අය මත තමයි අද අපේ සතුට රඳා පවතින්නේ. වැඩි දෙයක් තමයි අපේ රූප සම්පත්තිය මත අපේ කායික නිරෝගී භාවය මතවත් නම් අපේ සතුට රඳා පවතින්නේ. අපි ඒ තව දුරටත් තවමත් දහමට ආවේ නැහැ කියන එකයි පින්නතුනි කියන්නේ. බාහිර පුද්ගලයන් පිළිබඳ විතරක් නෙවෙයි, බාහිර බඩු භාණ්ඩ දේපල විතරක් නෙවෙයි, අපේ මේ ශරීරයේ කායික නිරෝගී භාවය ගැනවත් පින්නතුනි අපට විශ්වාසයක් තියන්න බෑ. මේ ශරීරය කඳ කෙලින් තියාගෙන වාඩි වෙන්න බැරි දවසක් එනවා පින්නතුනි. ඇඳට ඇලවෙන්න ඕන දවසක් එනවා. ඇලවෙච්ච අපි ආයෙ නැගිටින්න බැරි දවසක් එනවා. ඇලවෙච්ච අපට එක පැත්තකටවත් හැරෙන්න බැරි දවසක් එනවා. දිග ඇරලා තියෙන අත ලං කරගෙන කටට දෙයක් දාගන්න බැරි මොහොතක් එනවා. විතරක් නෙමෙයි පින්නතුනි. ඇරගත් වැස් දෙක වහගන්න බැරි වෙලාවක් එනවා. වහගත් වැස් දෙක අරින්න බැරි මට්ටමට දුර්වල වෙන අවස්ථාවක් තියෙනවා. එහෙම ජීවිත තියෙන අය අපි පින්නතුනි. නමුත් අද අපට එහෙම හිතෙන්නේවත් නැහනේ. මෙහෙම වේද කියලානේ. ඔයි කිව්වට හාමුදුරුවෝ කියයි ඔය අනිත් ඇරුණාට මට වෙන්නේ නැහැ. එහෙම තමයි අපි හිතන් ඉන්නේනේ. ඔයි ලෝකේ කාටත් ඒක වෙලා තියෙනවා. නමුත් මට නම් එහෙම වෙන්නේ නැහැ. මං හැර අනිත් කාටත් ඕක වෙනවා. ලෝකේ අනිත් ඔක්කොමයි මැරෙනවා. හැබැයි මම මැරෙන්නේ හෙට. හෙට දවස කවදාවත් එන්නේ නැහැ. ඔක්කොම මැරෙනවා කහරේ. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්නේ. ඉපදුනොත් මැරෙනවනේ. හැබැයි මං හැර. මම ඊටාම ආදරය කරන කෙනා හැර. අනිත් ඔක්කොමයි මැරෙනවා. ඒ අයගේ ඥාතින්ටත් අපි ගිහලා හිත සනස්සනා. ඉතින් මැරෙන්නේ කොහොම තමයි? ඉතින් අය බණ අහලා තියෙනනේ. ඔය මැරෙන තමයි ඉතින්. ඔක ඉතින් හිත අදාගෙන ඉන්න. ඊට අපි ගිහලා බණක් කියන. පින්නතුනි ඒක අපේ ජීවිතය තුළටම අපි දාල බලන්න ඕන. අපට ඒක ආපු වෙලාවට කොහොමද ඒක දරාගන්න පුළුවන්ද කියලා බලන්න. අනේ තින්න තමයි පිනතුනේ මේ ධම තියෙන්නේ. ධමයේ තියෙන ඕපන එක කියන ගුණය මේක. මේ දහම් කරුණු තමන්ගේ ජීවිතය තුළට පමුණුවාගෙන ප්‍රතිඵල බලන්න පුළුවන් දහමක් මේ. අන්නේ දහම සජීවී කරන විදිය තමයි මෙන්න මේ උපවාන කියන සූත්‍රයේ සඳහන් කරන්නේ. මෙතන ඉඳලා ධර්මයේ ගැඹුරම කාරණා ටිකක් මේ කියන්නේ පිනතුණි. ඒක හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒක භාවනාවත් ඒකම වෙනවා. උපවාන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා අහනවා, ස්වාමීනි සන්දිට්ඨික සන්දිට්ඨික කියලා කියනවා. මේ ධර්මයේ සන්දිට්ඨිකයි අකාලිකයි ඒහිපස්තිකයි ඕපරායිකයි ආදී මේ ಗುಣ කියනවා. මේ ගුණේ කියන්න තියෙන ලක්ෂණය මොකද්ද? කොහොමද මේ ධර්මයේ සාන්දෘෂ්ටික බව දැනගන්නේ කියලා මේ උපවාන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. බුදුහාමුදුරු සඳහන් කරනවා උපවාන. යම්කිසි කෙනෙකුට ඇසට රූපයක් දකිනකොට ඒ රූප සංඥාව ගැන අවබෝධයක් තියෙනවා නම් ඒ රූපය අරබය ඇති වෙන රූප රාගයේ පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් අන්න ඒක දකින අවස්ථාව තමයි ධර්මයේ මේ ගුණාංග ටික සජීවී වීම කියලා කියන්නේ. ඒ වගේම කනට ශබ්දයක් අහනකොට සද්ද පටිසංවේදීට හෝති, සද්ද රාග පටිසංවේදීට හෝති, අජ්ජත්තංවා සන්තංවා ආධ්‍යාත්මිකව තමගේ సంతානේ හටගන්නා වූ ඒ ශබ්ද රාගයේ පිළිබඳව තමන්ට අවබෝධයක් සිහියක් නොවනක් තියනවා නම් මෙන්න මේකයි ධර්මයේ සන්දිට්ඨිකයි අකාලිකයි කියලා කියන්නේ. නාසියේ ගන්ධ සුමුදක් දැනෙන අවස්ථාවේදී ඒ ගන්ධය ගැන අවබෝධයක් තියනවා නම් අන්නේ ගන්ධය අරබය හටගන්නා වූ ගන්ධ රාගයේ පිළිබඳව සංවේදී බවක් සිහියක් නුවණක් තියෙනවා නම් අන්න ඒක තමයි ධර්මයේ සජීවී බව කියලා කියන්නේ. දිවට රසයක් දැනෙනකොට රස සංවේදීට හෝති, රස සාග පරිසංවේදීට හෝති, ඒ රසය ගැන දැනුමක් තියෙනවා නම් අන්න ඒ රසය අරබය හටගත්තා වූ රාගය ගැන දැනුමක් තියෙනවා නම් සිහිය තියෙනවා නම් නුවණ තියෙනවා නම් ධර්මයේ ගුණ මෙන්න මෙතන සජීව වෙන්නේ කියලා. ඒ වගේම තමන්ගේ කය අරබය හට ගන්නා වූ පොට්ටබ්බය ගැන සංවේදී බවක් හට ගන්නවා නම් අන්න ඒ පොට්ටබ්බ රාගය ගැන, ඒ පොට්ටබ්බයේ ඒ ස්පර්ශය ගැන ඇතිවීමේ වේදනාව ගැන රාගයක් ඇති වෙනවා නම් අන්න ඒ රාගයක් දන්නවා නම් ධර්මාලම්බන පිළිබඳව මනසට ගෝචර වෙන ධර්මාලම්බන නැත්නම් සංඥා වේදනාදී මේ අරමුණු ගැන තමන් දැනුවත් නම් ඒ අරබයා කිසියම් රාගයක් රාගනිසිත සිතිවිල්ලක් හටගන්නව නම් ඒ ගැන තමන් දන්නව නම් මෙන්න මේකෙනුත් ධර්මය ස්වකහතයි, සන්දිටිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනයිකයි, පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝහි කියලා සඳහන් කරනවා. ඔන්න පින්නතුනි අප මෙතෙක් අහන, මෙතෙක් අසපු, මේ වෙලාවෙත් අසමින් ඉන්න මේ තථාගත සම්බුදු දහම කසිරිය බලන අවස්ථාව. භාගතුන් වහන්සේ සඳහන් කරනවා මම අතීතේ යමක් දේශනා කරනම් ඒ දේශනා කළේ දුක දුක නිදහසීමත් විතරයි. මම වර්තමානයේ යමක් දේශනා කරනවා නම් ඒ දේශනා කරන්නේ දුක දුක නිදහසීමත් විතරයි කියලා. ඒ වගේම සඳහන් කරනවා ලෝකයේට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවශ්‍ය වන්නේ ජරා මරණ ජාති කියන ජාති ජරා මරණ කියන මෙන්න මේ කරුණු අරබය හට ගන්නා වූ ජාති දුක, ජරා දුක, මරණ දුක කියන මෙන්න මේ දුක් තුනෙන් ලෝකයා නිදහස් කරලන්නයි ලෝකයේ තථාගතයන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. ඒ සම්බුදු දහමක් ලෝකයට අවශ්‍ය වන්නේ ඒ සම්බුදු දහමක් ලෝකයේ බබලන්නේ මෙන්න මේ කරුණ තුන ලෝකයේ පවතින නිසා කියලා. ඉපදීම, මහලු වීම, මරණයටපත් වීම. මෙන්න මේ කරුණ තුන ලෝකයේ නොපවතිනවා නම් ලෝකෙට තථාගත දහමක් අවශ්‍ය නැහැ. ඒ තථාගතයන් වහන්සේ කෙනෙක්ගේ පහළ වීම ලෝකෙට අවශ්‍ය නැහැ කියලා. එනිසාන්නේ ජාති ජරා මරණ කියන මෙන්න මේ ප්‍රධාන අභියෝග තුනම නැති වෙන්න කලින් මරණයටපත් වෙන කලින් නැවත උපතකට යන කලින් මේ මොහොතේම ඒ දුකේ නිදහස් වන සාන්දෘෂ්ටික ධමයක් මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මේ උපවාන සූත්‍රයේ මොකද කියන්නේ පිනතුනි? ඇහැට රූපයක් පතිරන අවස්ථාවේදී මොකද අපේ ජීවිතයට සැබවින්ම සිදුවෙන්නේ කියන කාරණය පිළිබඳව දැනුවත් බව. එතකොට ඇහැට රූපයක් පතිත වීම කියලා කියන්නේ කර්ම දායාදයක් විදිහට ලැබෙන මේ ඇස අරබයා බාහිර රූපය ගැන කිසියම් අවබෝධයක් ලැබෙනවා අපේ තියෙන චිත්තචෛතසිකවල බලපෑම මත. එතෙන්දී බාහිර රූපය අනුව තමන්ට පේනව නෙවෙයි අපේ තියෙන ඉන්ද්‍රිය වලට සමගාමීවයි ඉන්ද්‍රිය වලට සාපේක්ෂව අපි මේ බාහිර ලෝකයක් භුක්ති විඳින්නේ. දැන් මේ මොහොතේ වටේ තියෙන රූප ටික පේනකොට අපි හිතනවා මේක ඔක්කොම ඇත්තයි කියලා නේ. මීට වඩා වෙනස් ඇසක් තියෙන කෙනෙක් මෙතන ඉන්නවා නම් අපට නොපෙනෙන දේවල් ටිකක් ඔහුට මේ වස්තුවේ පේනවා. ඔබ රාත්‍රී කාලේ එළියට බැහැලා අහස බලනකොට ඔබට තාරකා දෙකක් තුනක් පෙනේ. කණ්ණාඩියක් දාලා බලනකොට ඊට වඩා පේනවා. දුරේක්ෂයක් දාලා බලනකොට ඊට වඩා පේනවා. සියුම් දුරේක්ෂයක් දාලා බලනකොට ඊට වඩා පේනවා. එතකොට ඒ පෙනීම තීරණය කරපු ප්‍රධානතම සාධකයේ උනේ බාහිර දේ විතරක් නෙවෙයි බාහිර දේක පැවැත්මක් තියෙනවා. හැබැයි ඒක තීරණය වන්නේ ඒක සජීවී වෙන්නේ ඒකේ මට්ටම ප්‍රකාශ වන්නේ අපේ ඇස් කන්න ආසාදීන්ද්‍රිය වලට සාපේක්ෂව. අපේ කර්මානුරූපව අපේ බුද්ධිය ප්‍රඥාව අපේ චෛත්‍යක ඉහළ මට්ටමකට ගත්තොතින් අභිඥාදී ලබා ගත්තොත් මේ පේන රූප වලට වඩා වැඩිපුර රූප ටිකක් අපිට මේ වටේ පේන ගන්නවා. මේක තමයි ස්වභාවය. එතකොට මෙන්න මේ අරබයා විපාක මට්ටමේදී ඇස රූපයේ චක්කු විඥානේ චක්කු සම්පස්සේ රූප සංඥාව රූප සංචේතනා සද්ද සංඥා සද්ද සංචේතනාදී මේ විපාක මට්ටමේ ස්කන්ධ ටික පහළ වෙනව හැම මොහොතෙම. ඒ පහළ වෙලේ කෙතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට පස්සේ නැවත විපාක මට්ටමේ මනෝ ධාතු කින අවස්ථාවක් තියෙනවා. ඒකක් හට ගන්නවා. ඊට පස්සේ නැවත විපාක මනෝ විඥාන ධාතු කියලා අවස්ථාවක් විපාක මට්ටමේම තියෙනවා. ඒකක් හටගෙන නිරුද්ධ වෙනවා. ඒ ඔක්කොම විපාක මට්ටම. ඊට පස්සේ ඒකත් පදනම් කරගෙන බේස් කරගෙන සංඥා වේදනා දෙක මෙනෙහි කිරීම වශයෙන් වර්තමානයේ මනංච පටිච්ච ධම්මේතු උප්පජ්ජති මනෝ විඥාන කියන අවස්ථාවෙන් තමයි මෙන්න මේ රූපය තේරුම් ගන්න අවස්ථාව කියලා අපි මේ කියන්නේ. මේක තමයි ආයතන කුසලතාවය කියන්නේ. ඇස පිළිබඳව තියෙන දක්ෂතාවය කියන්නේ වෙන මේක. The skillfulness in spheres. මේ ආයතන කුසලතාවයට හිත තියන තමයි මෙතන දක්ෂයන් කරන තමයි සමස්ත බුදුදහම තියෙන්නේ. එතකොට මේ සූත්‍රයෙන් කියන්නේ ඇහැට රූපයක් පේනකොට මෙන්න මේ රූපය ගැන සංවේදී බව පොහුට තියෙනවා. රූපයක් නැහැ කියන අන්තයට යන්නේත් නැහැ. රූපයක් ඇත කියන අන්තයට යන්නේත් නැහැ. ඇත කියන එකත් අන්තයක්, නැත කියන එකත් අන්තයක්. මේ ඇත සහ නැත කියන අන්ත දෙකෙන්ම බැහැර වෙලයි බුදුදහම මේ දර්ශනය ඉදිරිපත් කරන්නේ. ඒතේ තේ භික්ඛවේ උභවන්තේ අනුපගම්ම මජ්ක්‍මා පටිපදා. ඒ අන්ත දෙකෙන්ම දුර්වෙච්ච මධ්‍ය මාර්ගයේ හේතුඵල ධම ඉදපච්චිතාවේ පරිසම්පාදේ නැමැති දර්ශනය මත ඉඳගෙනයි මේ ධම ලෝකයට දෙන බුදුදහම. එතෙන්ද පින්නතුනේ මෙන්න මේ සංවේදී බව පිළිබඳව අපි දැනුවත් වෙන්නට ඕනේ. එතෙන්ට සිය පිටවා ගන්නට ඕන. එතකොට ඒත් එක්කම අපට ඒ රූපේ අරබයා රූපරාග පරිසංවේදීක හොති. ඒ තමා දැනුවත් වෙච්ච රූපය ගැන සැබෑ දැනුමක් නොමැතිව අවිද්‍යාව පාදක කරගෙන ඒ රූපය දැස බැලුවේ තමාට රූපරාගයක් හටගන්නවා කියන කාරණේ තමා දකිනවා. එක රූපේට රාගයක් හටගන්න පුළුවන් නැත්නම් ද්වේෂයක් හටගන්න පුළුවන්. මේ දෙන්නේ එකක්. නමුත් මේ දෙකෙන් වඩාත්ම ප්‍රකට රූප රාගය නිසා රූප රාගය කියන වචනේ මෙතන දාලා තියෙනවා. මේකම තමයි සතර සතිපට්ඨානයේ චිත්තානුපස්සනාවේහි සරාගං වාචිත්තං සරාගං චිත්තං නිපජානාති විතරාගං වාචිත්තං විතරාගං චිත්තං නිපජානාති සදෝසං වාචිත්තං සදෝසං චිත්තං නිපජානාති විද දෝසං වාචිත්තං විද දෝසං චිත්තං නිපජානාති සමෝහං වාචිත්තං සමෝහං චිත්තං නිපජානාති විතමෝහං වාචිත්තං විතමෝහං චිත්තං නිපජානාති සංකිට්ඨං වාචිත්තං සංකිට්ඨං චිත්තං නිපජානාති විකිට්ඨං වාචිත්තං විකිට්ඨං චිත්තං නිපජානාති සමාහිතං වාචිත්තං සමාහිතං චිත්තං නිපජානාති අසමාහිතං චිත්තං අසමාහිතං චිත්තං නිපජානාති සෞත්තරං චිත්තං සෞත්තරං චිත්තං නිපජානාති අනුත්තරං වාචිත්තං අනුත්තරං චිත්තං නිපජානාති කියලා ගිහිල්ලා විමුක්තං වාචිත්තං විමුක්තං චිත්තං නිපජානාති අවිමුක්තං වාචිත්තං අවිමුක්තං චිත්තං නිපජානාති කියලා මහා සතිපට්ඨාන සූත්‍රයේ මේක ටිකක් විස්තරත් මොකක්ද දක්වනවා චිත්තානපස්සනාව. දැන් මෙතන මෙවුවන සූත්‍රයේ ඔක්කොම ටික එක තැනකට අරගෙන ඒක ප්‍රධාන කාරණයකට විතරක් යොමු කළා. රූප රාග පරිසංවේදීක හෝති කියලා සඳහන් කරනවා. අර ඇසෙන් දැකපු රූපයේ පිළිබඳව රාගයක් හට ගන්නවා නම් අන්න ඒ ගැන තමයි හොඳට දැනුවත් වෙන්නේ. දැන් Tamante වැරදිලා තමයි. ඇයි ඒ නිරුද්දේට රූපය රූපයන් ඇතන්තෙට ගිහිල්ලා ස්පර්ශසන්දේ ඉන්නකොට ඒ රූපය හොඳයි නරකයි ආදී වශයෙන් අපි විනිශ්චයට එනවා. අන්න ඒක එහෙම නෙවෙයි වැදගත්කම හොනොවැදගත්කම අන්න ඒක එනකොට එන බව දැනගන්න එක පිනතුනි. දැන් සමහර පිනතුන් කියනවනේ අනේ මම භාවනා කරාට මට කේන්ති යනවා මගේ හිතට කෙලෙස් එනවා රාගය එනවා භාවනා කරනකොට නිින්ද යනවා බනහන කොටත් නිින්ද යනවා මෙහෙම කියලා හිතෙනවනේ නේ. පින්නුතුනේ මෙහෙම හිතෙනවා නම් ඔබ හොඳයි. ඒකෙන් ඔබ ධර්මයේ ප්‍රැක්ටිස් එකට ඇවිල්ලා මේ ඉන්නේ. සමහර අය නිින්ද යන බවවත් දන්නේ නැහැ. සමහර අය කේන්ති යන බවවත් දන්නේ නැහැ. සමහර රාගයක් එන බවවත් දන්නේ නැහැ. දැන් මහා සතිපට්ඨාන සූත්‍රය ඉතාම පැහැදිලිව දක්වනවා සතිපට්ඨාන ඉන්නවයි කියලා කියන්නේ රාගයක් එනකොට රාගයක් දන්න බව සතිපට්ඨාන ඉන්නේක අනිත් අය රාගයක්ද කියලා දන්නේවත් නැහැ. රාගයක් ඇවිල්ලා ඒ වැඩක් කළා ඒ ඔක්කොම ඉවර වෙලා ඉවර වුණාට පස්සේවත් දන්නේ ආවද නැද්ද කියලා. අපි පිනතුණි එනකොටම දන්නවා දැන් රාගයක් ඇවිල්ලා කියලා. රාගයක් ඇවිල්ලා කියලා දැනගන්නකොටම ඒ රාගයට තවදුරටත් තියෙන පුළුවන් කමක් නැහැ. දැන් ඔබ කේන්ති අරගෙන ඉන්න වෙලාවක කවුරු හරි ඔබ ඉතාලම ඔබ ගරු කරන ආදරය කරන කෙනෙකුගෙන් අහනවා ඔබට දැන් කේන්ති කියාද කියලා අහනවා. කේන්ති කියන්නේද කියලා අහනවා. අහනකොටම අපේ කේන්ති නැති වෙනවනේ නේ. කේන්ති ගියා තමයි. නමුත් ඒක තවදුරටත් පවත්ව ගන්න බෑ අපට. අපිටම ලැජ්ජ හිතෙනවා. මේකට තමයි කියන්නේ අට්ටි යති හරායති දිගුච්චති කියන්නේ මේකයි. ධර්ම මාර්ගයේ ඉන්නකොට සේක පුද්ගලයෙක් විදියට ඉක්මන පුද්ගලයෙක් විදියට මේ ධර්ම මාර්ගයේ ඉන්නකොට තමන්ගේ හිතට කෙලෙස ආපු ගමම තමන් දන්නවා. දැනගත්තු ගමම්ම තමන්ට ඒ කෙලෙස් එක්ක තවදුරටත් කටයුතු කරන්න බැරි වෙනවා. මේක තමයි ධර්මයේ තියෙන ප්‍රතිඵලය. ඒ නිසානේ බව ගැන දැනුමත් බවක් ඇතිවීම තමයි මේ කියන්නේ. මේක තමයි ආයතන කුසලතාවය කියලා කියන්නේ. ඇහැට රූපයක් දකිනකොටම මට රාගයක්ද ද්වේෂයක්ද හටගන්නේ තමයි මෝහයෙන් දෙන්නේ කියලා දැනුවත් ඉන්නවා නම් ඔබ වාග් සතුරු වෙන්න ඔබ ධර්මයේ පුහුණුවට ඇවිල්ලා ඉන්නේ. ඔබ ගැන කලකිරෙන දුක් වෙන අවශ්‍යතාවයක් නැහැ. ඔබ ධර්මයේ පුහුණු කරමින් ඉන්නේ කියන එක ගැන ඔබම ඔබ ගැන සතුරු වෙන්න. ඇයි ඔබට ඒක ඉක්මනින්ම දුරු කරගන්න ඔබට හැකියාව තියෙනවා. අන්නේ නිසා මේ සූත්‍රයෙන් කියන්නේ ඇහැට පතිත වෙන රූපය අරබයා අභ්‍යන්තර වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් රූප රාගයක් හටගත්තනම් අන්න ඒ රූප රාගෝච පටිසංවේදීත හෝති කියලා සනා කරනවා. අන්නේ රූප රාගයක් හටගත්තා කියන එක ගැන තමන් සංවේදී වෙනවා, තමා සිහිය සානුවන පිහිටුවා ගන්නවා. පිහිටුවා ගන්නවත් එක්කම අර හේතුඵල ධම දකිනවා. ඒ වගේම අපේ ආධ්‍යාත්මික ජීවිතය අපේ මැප් එක, අපේ ෆීල්ඩ් එක, අපේ වපසරිය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙම සිතුවිල්ලක් ආවත් අපේ ළඟ සම්මා වාචාව තියෙනවා. වැරදි වචන කතා කරන්නේ නැහැ. රාගයක් ආවට තමන්ගේ වචනෙන් අකුසල කරගන්නේ නැහැ. ද්වේෂයක් ආවට අපේ කේලම් කියන්නේ පරුස වචන කියන්නේ යන්නේ නැහැ. අපේ ළඟ සීලය තියෙනවා. ඒ වගේම සම්මා වායාමයේ තියෙනවා. සම්මා වායාමයේ තියෙන නිසා තමන් අකුසලෙන් දුර වෙන උත්සාහ කරනවා. සමකම්මන්තේ තියෙනවා. හිතට රාගයක් ආවට, හිතට ලෝභයක් ආවට සොරකම් කරන්නේ නැහැ. ඇයි තමා පානාතිපාතා වේරමණී, අදින්නා දාන වේරමණී, කාමීසු මිච්ඡාචාරා වේරමණී කියන මෙන්න මේ සීලේ කොටස සම්මා කම්මන්තේ තමා පුහුණු කරන කෙනෙක්. දෙයක් ගැන රාගයක් ලෝභයක් හටගත්තට දෙයක් සොරකම් කරන මට්ටමට යන්නේ නැහැ. කාමයේ වරදවා හැසිරෙන මට්ටමට යන්නේ නැහැ. එයින් මෙහා දේක පාලනය කරගන්නවා. ඒ වගේම තමා සම්මා සතියේ ඉන්න නිසා සිහිය හොඳට තියෙනවා. තමන්ට අර සීලය මට්ටමේ විතරක් නෙවෙයි, තමා සම්මා සතිය උපයෝගී කරගෙන සම්මා සමාධියේ ඉන්න නිසා සම්මා සමාධිය තුරු කළ තියෙනවා නම් ඒ කෙලෙස් වල කාමච්ඡන්ද ව්‍යාපාදාදී නීවරණ මට්ටමත් යටපත් කරමින් තමයි හොයන්නේ. බලන්න කොච්චර සාර්ථකද තියන්නේ කියලා. ඒ නිසා මේ උපවාන සූත්‍රයේ උපවාන ස්වාමීන් වහන්සේට බුදුහාඳුර සඳහන් කරන්නේ ඇහැට රූපයක් දැකලා ඒ රූපය ගැන සංවේදී බවක්, රූප පරිසංවේදීච රූප රාග පරිසංවේදීච හෝති. අජ්ජත්තං වා රූපේසු රූප රාග පරිසංවේදී හෝති. රූප රාගයේ පිළවඳව අභ්‍යන්තරික වශයෙන් හටගත් ආ රූප රාගය ගැන සංවේදී බවක් සිහියක් නුවණක් තියෙනවා නම් එතනට ආරස්තංගික මාර්ගයේ සිය ජීවිත ප්‍රතිපදාව බවට පත් කරගෙන ඉන්නවා නම් ඒත් එක්කම ඔහුගේ ඒ රූප රාගය දුර වෙලා යනවා. විතරක් නෙවෙයි, ඔහු උපේක්ෂාටපත් වෙනවා. අන්න ඒක තමයි ධර්මයේ සාන්දෘෂ්ටික බව කියලා කියන්නේ. ධර්මයේ මේ ජීවිතයේදීම ප්‍රතිඵල බලන්න පුළුවන්, අකාලිකයි, ඉතාම ඉක්මනින් ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන්නේ මෙන්න මේකයි. එහි පස්සිකෝ එන්න බලන්න කියලා කෙනෙකුට විවෘතව කියන්න පුළුවන් ලක්ෂණය මේකයි. ඕපනයික තමගේ ජීවිතය තුළට නැඹුරු කරගෙන ජීවිත අවබෝධය තුළින් ප්‍රතිඵල බලන්න පුළුවන් කියන්නේ මේකයි. පච්චත්තං වේදිකබ්බෝ විඤ්ඤෝහි කියන්නේ මේකයි. නොනැත්තම් විසින් තමන්ගේම බුද්ධියෙන් තමන්ටම ප්‍රත්‍යක්ෂ කළගත හැකි කියලා කියන්නේ මෙන්න මේකයි. මේක තමයි අපි ආපු මේ තථාගත ධර්මය අපේ ජීවිත තුළ සජීවී කරන මාවත මේ. ඒ විතරක් නෙවෙයි, සෝතේන සද්දං සුත්වා කනේ ශබ්දයක් අහනකොට ඔහු සද්ද පරිසංවේදීත හෝති, සද්ද රාග පරිසංවේදීත හෝති. ඔහු ඒ ඇතිවන ශබ්දය ගැන දන්නවා. ඒ ශබ්දය අරබය හට ගන්නා වූ රාගයක් තියෙනවා නම් අන්න ඒකට ඔහු තේරුම් ගන්නවා. කොහොමද ඒක තේරුම් ගන්නේ? කොහොමද ශබ්දය තේරුම් ගන්නේ? ඒ ශබ්දය කලින් තිබුණු දෙයක් නෙවෙයි, මේ මොහොතේ හේතු ඇති කල්ලි හටගෙන මේ මොහොතේ ස්කන්ධ පංචකයක නිර්මාණයක් විදියට හටගත්තේ. ඒක අහුත්වා සම්බුතං හුත්වාන වේසති, පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා හුනුවනින් දකිමින් ඔයි ඔහු මේ ශබ්දය පිළිබඳ යථාබෝධයට යන්නේ. ඒ වගේම ඒ හටගත්තා වූ ශබ්දය තේරුම් ගන්නේ මනෝවිඥාණය කියන එකක් දන්නවා. ඒ මනෝවිඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේදී රූපය ශබ්දය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙන කියන එකත් ඔහු දන්නවා. එතකොට රූප රාගයක් කියලා දෙයක් හටගත්තනම් රූපය තුල හිත වැසගෙන රාගයක් හටගත්තා කියලා අපි කිව්වට ඇත්තටම රූපය අරබයා නෙවෙයි අපි හටගත්තේ. ඒ රූපය අරබයා හටගත්තා වූ චිත්තචෛතසික තුලට අපි ආසා කිරීම වශයෙන් තමයි ඒ රූපයෙන් නැත්තම් ශබ්දයෙන් අපට රාගයක් හටගන්නේ. ශබ්දයකට පුළුවන් කමක් නැහැ රාගයක් ඇති කළ දෙන්න. අපි හිතන්නේ එයා හරි ලස්සන කතා කරපු නිසා මට රාගයක් ඇති වුණා කියලා නේද? නමුත් පින්නතුනි, ඒ වචන ටිකම ඒ කතා කරපු භාෂාව දන්නේ නැති කෙනෙක් අහගෙන හිටියනම් එයාට රාගයක් හටගන්නවද? එයාට හටගන්නේ නැහැ. එතකොට ඒ වචන ටිකෙන් නම් රාගය හටගත්තේ ඒක අහන ඕනම කෙනෙකුට රාගයක් හටගන්නවා. ඔබට යම්කිසි කෙනෙක් බනිනකොට, ඔබට ද්වේෂයක් හටගන්නකොට ඔබ හිතනවා නම් ඒ කෙනා බැනපු නිසායි මට ද්වේෂයක් හටගත්තේ කියලා හිතනවා නම්, ඒ කෙනා ඔබට බනිනකොට ඔබ ළඟම ඉන්නවා නම් ඇතැම් විට ඔබත් එක්ක අමනාප වෙච්ච කෙනෙක්. ඒ කෙනාටත් කේන්ති යනවද? ඔව්, කවුරු හරි කෙනෙක් ඔබට නරක වචනයෙන් බනිනවා. බනිනකොට ඔබත් එක්ක හුඟක් තරහ කෙනෙකුත් ළඟ ඉන්නවා. ඔබට දුක හිතෙනවා, කේන්ති යනවා. අරයට කොහමද? ඔහු යා සතුට වෙනවා. හොඳ දෙකක් තමයි කිව්වේ කියලා. ඔයිටත් වඩා කියන්න තිබුණේ කිව්වේ අඩුවෙන් කියලා කියන්නේ. එතකොට බලන්න පින්නතුනි, ඇත්තට මේ සද්දෙන් නම් ද්වේෂය හටගත්තේ දෙන්නට මේක වගේ හටගන්නට ඕන. නමුත් එහෙම දෙයක් නැහැ. ඒ වගේම බලන්නේ බැනපු කෙනා තව ටික මොහොතකින් වෙන කෙනෙක් ඇවිල්ලා ඒ බැනපු කෙනා ගැන ඔබ මුකුත් දන්නේ නැහැ කලින්. ඔබට ඒ නිසා දුක හටගත්තා. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා ඔක ගණන් ගන්න එපා, ඒක නට පිස්සු. එයා හැම වෙන හැම කෙනාටම උම බනිනවා. අපටත් බැනලා තියෙනවා. අපි නමුත් කේන්ති ගත්තේ නැහැ. අපි දන්නවා එයා කියලා අපිට කියනවා. බලන්න එතකොට අපට අපේ කේන්තියට මොකද වෙන්නේ? නැති වෙලා යනවා. මට විතරන්නේ අනිත්ටත් බැනලා තියෙනවනේ කියලා අනිත් ඇයි දිහත් බලනවා. ඉතින් කමක් නැහැ, අනිත්ටත් බැනලානේ. එහෙනම් මටත් බැනලා කමක් නැහැ කියලා ඉතින් ඊට පස්සේ කමක් නැහැ කාටත් බැනපු කෙනානේ. බලන්න වෙනතුනේ එකම දේ ගැන බලන perception එකෙන් වෙනස් වෙන හැටි. සංඥාව වෙනස් කරගත්තු ගමන්ම අපිට මුළු ලෝකයක් වෙනස් කරන්න පුළුවන් වෙනතුනේ. බුදුදහම කියන්නේ ලෝකය වෙනස් කරන්න යන ධර්මයක් නෙවෙයි. සම්පූර්ණ බුදුදහම කියන්නේ මේ සංඥා විපල්ලාසය දුරු කරලා ඒ සංඥාවට ප්‍රඥාව එකතු කිරීම නම් ඕ දස සංඥාව පුහුණු කිරීම තමයි සමස්ත බුදුදහම කියලා කියන්නේ. අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබලෝකයේ අනිවිරත සංඥා, සබ සංඛාරයේ අනිත්‍ය සංඥා, ආනාපානසති. එතකොට පින්නතුනේ මෙන්න මේ සංඥාවට ප්‍රඥාව එකතු කිරීම තමයි. සංඥාවත් එක්ක අවිද්‍යාව තිබුණොත්, සංඥාවත් එක්ක මෝහය තිබුණොත්, නැත්නම් අයනුසු මනසකාරී තිබුණොත් ඒ සංඥාව යන්නේ වැරදි පැත්තට. සංඥා විතරක් නෙවෙයි, ඒත් එක තියෙන පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර කියන මේ චෛතසික ටික ඔක්කොමත් යන්නේ අකුසලයට බර වේ පැත්තට යන්නේ. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ සම්බුදු දහම සහ දැනගන්නවා කියලා කියන්නේ අපි නිතරම සම්මාදිට්ඨි පුරේ යවන් කියපු විදිහට සම්මාදිට්ඨිය පෙරමුණේ ගමන් කරමින් යන එකයි බුදු දහම කියලා කියන්නේ. අන්නේ හට ගන්නා වූ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය කියන මේ කාරණාවලටත් විතක්ක විචාර අධිමොක්ඛ විරිය පීති ඡන්ද කියන මේ කාරණාවලටත් ප්‍රඥාව නැමැති ආලෝක කදම්බේ විහිදු වීම නැත්තම් සද්ධා සති හිරියොත්ප්ප කියන මෙන්න මේ චෛතසික වලින් අර චෛතසික ටික කපා උපමට්ටම් කිරීම නැත්තම් ඒ ටික ලස්සන කිරීම තමයි බුදුදහම කියලා කියන්නේ. නැත්තම් වේදනා සංඥා සංඛාර වලට ප්‍රඥාව සම්මාදිට්ඨිය එකතු කිරීම තමයි සම්පූර්ණම දුක නිදහසීම කියලා කියන්නේ. එතකොට සබ්දයේ පිළිබඳව හටගත්තා වූ ඔරාගයේ දුරු වෙනවා. ඒ රාගයේ තීරු ගන්නවත් එක්කම ඒ රාගයේ හට ගැනීම හා Nirodhe දකින්න යම් කෙනෙක්. ඔහු ඒ ප්‍රතිඵලය ගැන නෙවෙයි ඔහු කනගාටු වෙන්නේ ඒකේ හට ගැනීම නිරෝධය දකින මට්ටමට අකුසලිය දුර වෙලා ඔහුගේ හිතේ විරාගී බවක් ඇති වෙනවා. විහිද දෝෂ බවක් ඇති වෙන විතරක් නෙවෙයි, ඔහු බාහිර රූපයක් නොපෑන වෙන විදියටම ප්‍රඥාව තියාගන්නවා. මේ ඇහැට රූප දැකලා කනට ශබ්ද අහලා මේක තේරුම් ගන්න අවස්ථාව ඒ රූපය පොඩ්ඩක්වත් ඉතුරු නැතුව වෙච්ච වෙලාවකයි. නැත්නම් ඊටාම සරල උදාහරණයක් කියනවා නම්, දැන් ඔබ අද මෙහෙ එන කලින් ඔබ කණ්ණාඩි ළඟට ගිහිල්ලා නේ ඇවිල්ලා ඉන්නේ. දැන් ඔබේ මුහුණ ගැන මතක් කරනකොට ඔබට මතක් වෙන්නේ අර පින්තූරේ දැකපු රූපේ තමයි දැන් පේන්නේ. හා දැන් පොණ්ඩේ හොඳට ඇති, මම පීරණ වෙලාවේ හොඳට කණ්ණාඩිය තිබුණා. දැන් මුහුණත් අර වගේ ලස්සනට දැන් මේ මොහොතේ ඇති කියලා හිතන් ඉන්නේනේ. දැන් ඔබේ මුහුණ ගැන ඔබට මතක් වෙනකොට ඔබට හිතෙන්නේ අර කණ්ණාඩියේ පෙනිච්ච රූපය දැන් ඒ විදිහටම තමන්ගේ මුහුණේ තියෙයි කියලා. එහෙම ඔබ මෙනෙහි කරන මොහොතේ ඔබේ බලපු රූපය නේ දැන් මෙනෙහි කරන්නේ. ඇත්තටම මේ මොහොතේ ඔබේ තියෙන රූපය නෙවෙයි අපි මෙනෙහි කරන්නේ. ඔබේ කණ්ණාඩියේ දැකපු රූපය නේ දැන් මතක් කරගන්නේ. එතකොට මේ කණ්ණාඩියේ උදේ වැටිලා තිබෙච්ච රූපය මතක් කරන මේ මොහොතේ තාම කණ්ණාඩි ඔබේ රූපය තියෙනවද? අර රෙස්ට්‍රූම් එකේ තිබෙච්ච කණ්ණාඩි රූපය තාම තියෙද? ඔබ ගිහිල්ලා එන කාණේ ඉන්න ඕන, මෙයා තාම පන්සල ගිහිල්ලා එනකම් මං ඉන්න ඕන කියලා. පින්නතුනි ඒ රූපය ඒ මොහොතේ හේතු වැඩි කාලේ හටගත්ත. එතනම නිරුද්දල දැන් තියෙන්නේ. නමුත් අපට අපේ චිත්ත චෛතසික වලට පුළුවන් එක මෙනෙහි කරන්න එක විශේෂ හැකියාවක්. ඒක චිත්ත නියාමයක්. ඒක හිතේ ස්කිල් එකක්. එහෙම සිහි කරා කියලා ඒ රූපේ ලෝකේ කොතනවත් තියෙනවා කියන එක නෙවෙයි කියන්නේ. ඒ රූපය හදාම තමයි පින්නතුනි ඔබේ ගෙදර, ඔබේ දරුවා, ඔබ පාකින් ලොට් එකේ පාකරලා ආපු වාහනේ ඔක්කොමත් එහෙම තමයි. එතකොට සම්මුති ලෝකයක් තියෙනවා. මේ මොහොතේ ඔබ ඒක මෙනෙහි කරන අවස්ථාව කණ්ණාඩියකට ගියා වගේමයි. ඇස කියන ඉන්ද්‍රියෙන් විතරක් නෙවෙයි. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රිය හයම කියන්නේ කණ්ණාඩි හයක් වෙනතුනේ. අනේ කණ්ණාඩියෙන් එකක් හරි මෙනෙහි කරන වෙලාවේදී ලෝකේ ඉන්නවා කියලා කියන්නේ අපි ඒ ලෝකයේ තුල ජීවත් වෙනවා. ඇතැම් විට අපි මිය ගියත් ඒ මතක් කරගෙන තියෙන ලෝකයෙන් අපි නිදහස් වෙන්නේ නැහැ. ඒ ලෝකෙ තුලයි ඉන්නේ. ඊට සාපේක්ෂ ලෝකයක් හයිපදෙන්නේ. මොකද ඒ ලෝකේ අපේ ලෝකයට නිරුද්ධ වෙලා නැහැ. අපි තාම ස්පර්ශ සමුදයන් තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, වෙනදන් රාත්‍රියේ නිින්දට ගියත් රාත්‍රියේ නිින්දදී හීනයක් දකින කොටත් අපේ ආ කියලා සීයලා නැන්දලා මාම ලොක්කෝ මේ හීනේ තාම ඉන්නවා. දැන් අපි ඒගොල්ලන්ගේ මලගේවල් පාන්සල ඔක්කොම ඉවර කරලා හත් දවසේ දානේ දීන අවුරුදු 5 දානේ දීලා 10 දානේ දීලා ඉවරයි, 25 දානේ දීලා ඉවරයි. මෙන්න හීනේදී ඔක්කොම කට්ටි ඇවිල්ලායි. හීනේ පේනකොට ඔක්කොම ඉන්නවා. අර ගෙදර ලංකාවේ තිබිච්ච ගේ ඉස්සරහා තිබිච්ච ගස් ටික අරපු ටංගහ අල්ලපු ගෙදරයි ඔක්කොමත් ඉන්නවා සම හීනේදී. ඒ අය පරණ යාළුවෝ වගේ තාම කතා කරනවා. ඉන්න දුනිය අපේ ආධ්‍යාත්මික ලෝකයේ නිරුද්ධ වෙලා නැහැ. අපි ඒවා මිනිමයිස් කරලා අර ස්ක්‍රීන් එකේ පළයට දාලා දිනවා. ඕනේ වෙලාවක නැවත ස්ක්‍රීන් එකට ගන්නවා. ඒ ගන්න එක වෙලාවක් තමයි රාත්‍රියේ නිින්ද කියලා කියන්නේ. ඒක රාත්‍රියේ නිින්දදී අපි ස්ක්‍රීන් එකට ගන්නේ මේ ආත්ම භාවයේ ඒගත්තු පින්තූර ටික විතරයි. නමුත් මරණාසන්න මොහොත කියලා කියන්නේ පින්තූරනේ. මුළු සංසාර ජීවිතේම පින්තූර ටික ඔක්කොම ආයි ස්ක්‍රීන් එකට ගන්න වෙලාව. ඒ ඔක්කොම අපිට මතක් වෙන ගන්නවා. ඒෙන් වඩාම අපිට හිත ගිහිපු තැනට හිත යනවා. අන්න ඒ කනුව තමයි අපේ ඊළඟ භවය තීරණය වෙන්නේ. ඒ පේන අපිට කර්ම නිමිති ගත නිමිති වලට අර අතීත අත්දැකීම් එකතු වෙලා අපේ ඊළඟ උපත තීරණය කරන හේතු වෙනවා. හැබැයි අපි පින්නතුනි දිගින් දිගට අඛණ්ඩව මේ ධර්මය අපි පුහුණු කරමින් හිටියනම් අපි මේ ඇහැට දක්න රූපේ නිරුද්ධ වෙච්ච රූපයක් ඒකේ සමුදේය බලමින් හිටියනම් ඒ සමුදේය බලන මනසේ සමුදේය බලමින් හිටියනම් මේක කාලයක් පුරුදු කිරීමේ විදියට අපට ටිකෙන් ටික දවසට මේ රූප ශබ්ද ආදී මෙනෙහි කරන මොහොතෙහි අනිත්‍යතාවයේ මෙහිණික් මෙනෙහි කරන කාලයට එකින් එක වැඩි වෙනවා. වැඩි වෙල පින්නතුනි අපට පෙරපස නොවීම රූපයන් දකින මොහොතේ රූපේ Nirodhe දකින මට්ටමට අපේ skills දිනු වෙනවා. ඒ විතරක් නෙවෙයි මරණසන මොහොතෙහි අපේ මනසට මැවෙනේ රූප නිරෝධයේ බවත් මේ හැටියට මෙනෙහි කරන්න අපි හුරු වුණොතින් පුළුවන්කම ලැබුණොත් ඒ හැකියාව ඒ මොහොතේ පත්වන විදියට මේ ජීවත් වෙන කාලයේදී මේ පුහුණු අපි සාර්ථකව ඉහළ තලෙන් පවත්වා ගත්තොත් ඒ අන්තිම මොහොතේ රූපේ නිරෝධියත් මේ විදිහටම අපට දකින්න පුළුවන් වුණොත් අපේ මරණයත් අපේ කෙලෙස් පිනින කිරීමත් අපේ නැද්දක පියවීමත් සියල්ලක් මේක මොහොතේම සිද්ධ වෙනවා. හරියට පහනක් නිවි ගියා වගේ අහසේ පියහමල ගිය පක්ෂියාගේ පාසලකුණු අහසේ කිසිදු තැනක දැකිය නොහැක රසෙයි. අපේ සසර ගමන කොහේ ගියාද කියලා මාරයටවත් හොයාගන්න බැරි වෙනවා. අන්න එතෙන්න මට්ටමට විහිද දිනු කරන්න තමයි මෙවැනි දහමක් අපට බුදුහාඳුන අවරණය කළ දීලා තියෙන්නේ. ඒ නිසා පින්නතුනේ අපේ ජීවිතයට ලබා දෙන ලොකුම වටිනාකම තමයි ප්‍රඥාව ලබා දීම. පඤ්ඤා පාසාද මාරුයි කිය අශෝකෝසෝ කිනි පජං. පබ්බතට්ටෝ බොම්මට්ටෝ දිහිරෝ බහලේ අවික්කති කියන මේක. ප්‍රඥාවනවත් මහා ප්‍රාසාදයට නැගලා ඒ ප්‍රාසාදයේ ඒ පර්වතයේ පාමුල ඉන්න දුක් විඳින අනන්ත සත්වයන් දැකලා සානුකම්පිත හදවතක් උපේක්ෂා සාගත මනසක් ඇති කරගෙන මේ ලෝකයටත් පිට වෙන්න ඕන කියන හැඟීමක් ඔක ඇති වෙනවා. නාසියට ගඳ සුවඳක් දැනෙන කොටත් වෙනුතුනේ මේ වගේ. ඒ නාසියට ගඳ සුවඳ කලින් තිබිච්ච එකක් නෙවෙයි මේ මොහොතේ හේතු වැඩි කලෙ හටගත්තු දෙයක් කියන එක ගන්ධ පරිසංවේදීට හෝති. ඒ ගන්ධය ගැන සංවේදී බවක් සිහියක් ඇති වෙනවා. ඒ වගේම ගන්ධ රාග පරිසංවේදීට හෝති. ඒ ගන්ධය අරබයා කිසියම් රාගයක් ඇති වෙනවා නම් ඒකත් දකිනවා. අජ්ජත්තන වාකායේ සන්තං ගන්ධ රාග පරිසංවේදික හෝති. තමන්ගේ අභ්‍යන්තර ජීවිතයේ මේ ගන්ධය අරබයා ඇති වෙන රාගයේ පිළිබඳවත් ඔහු නුවණක් ඇති කර ගන්නවා. රාගයක් ඇති වෙනකොටම දන්නවා මේක නිරුද්ධ වෙච්ච රූපයක් අරබයා මේක ඇති උනේ කියලා දකිනකොටම ඒකෙනුත් තමන්ගේ උපේක්ෂාවටපත් වෙනවා. රාගය දුර වෙනවා. රසය පිළිබඳවත් එහෙමයි. කය අරබය ඇති වෙන්නා වූ පොට්ටබ්බේ පිළිබඳවත් මේ ඇති වෙන සියලුම දේවල් කලින් තිමිල මෙතෙන්ට ආපු දෙයක් නෙවෙයි. වර්තමානයේ අනාගතයට යන දෙයක් නෙවෙයි. ඒ හැම දෙයක්ම අනිත්‍යයි. යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. හේතු ඇති කලෙහි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන දෙයක් මේක. අහුත්වා සම්බුතං හුත්වා නබවිස්සති. පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරෝධ වෙන ස්වභාවයක් කියන බොහෝ දකිනවා. දකින දකින පිනොතනිය හෝ බාහිර රූපයන්තෙන් නිදහස් වෙනවා. බාහිර රූපයන්තෙන් නිදහස් වෙන මට්ටමට ඔහු අභ්‍යන්තර චිත්තකයිසික නැත්තම් නාමයේ අන්තයේ තියෙන අනිත්‍ය ස්වභාවයත් හේතුඵල ධමත් පෙරණති වී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධන ස්වභාවයක් දකිනකොට ඔහු නාමයන්තෙන් නිදහස් වෙනවා. යත්ත නාමංච රූපංච අසින්සං උපරුජ්ජති පටිගං රූප සංඤ්ඤංච එත්තේ සාචිතේ ජඩං කියන මේකයි. යම් කිසි තැනක නාමයක් රූපයක් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා නම් ඒ වාගේම පටිගං රූප සංඤ්ඤංච පටිගය නැත්තං ස්පර්ශය ඒ වාගේම රූප සංඥාව මේ සියලුම දේවල් වෙනත් විදිහකින් කියනවා නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා මෙන්න මේ කාරණා ටික සියල්ලකගේම හට ගැනීම හා නිරෝධය අපි දැක්වතින් ඒවා කිසිම දෙයක් දිගට පවතින දේවල් නෙවෙයි. ඒවා ඒ මොහොතට හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයේ නිරෝධයටපත් වෙන අපේ සමස්ත ජීවිතය කියන්නේ මේ වර්තමාන මොහොතෙහි චිත්ත චෛතසිකවල හට ගැනීම නිරෝධය කියන එක දකිනවා. අතීතය අන්දිනොත් නිදහස් වෙනවා, අනාගතය අන්දිනොත් නිදහස් වෙනවා. ඒ කොහොමද වෙන්නේ? දැන් බලන්න අපේ පින්තූරයක් කවුරු හරි අරගෙන කොහරි තැනක ගහලා තියෙන අපිට ඒක පේනවා. අපි කොහරි මීට කලින් හිටපු තැනක වීඩියෝ එකක් කළා කවුරු හරි රෙකෝඩින් එකක් කළා, ඒකත් එයින් සිද්ධින් කියපේකුත් දාලා තියෙනවා කැමරා වලින් ස්ක්‍රීන් වල දාලා තියෙනවා. ඒ වගේම අපේ රූපය අරගෙන දැන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් පුළුවන් නේ තමන්ගේ රූපය අනාගතේ වෙන විදිහට හදන්න ඕන නම්. එහෙම රූපඩියකුත් හදලා දාලා තියෙනවා. ඒකත් වීඩියෝ එකක්ම හදලා දාලා තියෙනවා. දැන් ස්ක්‍රීන් ගානක වටේම දාලා තියෙනවා. දැන් ඔබ ගැනම මේ ඔක්කොම තියෙනවා. ඔබේ පින්තූරක් තියෙනවා, වීඩියෝත් තියෙනවා, ඔබ කතා කර ඉන්නවත් තියෙනවා, ඔක්කොම මේ වටේම ඔබේ තියෙනවා. එතකොට මේකෙන් කවුද ඇත්තම කෙනා? දැන් ඒ සිද්ධිය පටිගත කරන වෙලාවේ, රෙකෝඩ් කරන වෙලාවේ ඔබ හිතන් හිටියේ ඔබේ ජීවිතය කියලා නේ. ඒ මොහොතේ ඉන්න වෙලාවේ ඔබට බැරි වෙලක් හිතුණද මේ ලෝකේ මිත්‍යාව කියලා? ඊ ලෝකේ සම්පූර්ණයෙන්ම ඇත්ත කරගෙන ඉන්නේ උන්නේ. දැන් මේ මොහොතේ අපි ඇත්ත කරගෙන ඉන්න කොට කැමරාවකින් වීඩියෝ එකක් ගන්න වගේම තමයි අරකට කළේ මීට කලින්. ඒ ටික ඔක්කොම කරපු දෙයි දැන් ස්ක්‍රීන් ගානක දාලා තියෙන වීඩියෝ දැන් යනවා. ඒක බණ අහනවා, ඒක ඔබ ඥාතියෙන් එක ඉන්නවා, තවත් ඒක පින්කමක් කරනවා, තවත් ඒක ගෙදර ඇද්දක කතා බහ කරමින් ඉන්නවා, තවත් ඒක විනෝද ගමනක් යනවා. ඔක්කොම වීඩියෝ ටික දමලා තියෙනවා. ඔබ දැන් මෙතන ඉඳගෙන ඔබ බලාගෙන හිටිනවා. ඔබටම හිතාගන්න බැහැ කවුද මං ඇත්ත මම කියලා. අනාගතයකුත් හදලා දාලා තියෙනවා. දැන් අලුත් ක්‍රමයට ඒකත් වීඩියෝ හදන්න පුළුවන්. ඔබේ ගැනම අනාගතයේ වයසට ගිහිල්ලා හැරමිටින් ළමයි දෙන්නෙක් මොනපුර අල්ලගෙන යන පින්තූරයක්ත් තියෙනවා. ඒක නම් හිතේ ඒක නම් මං වෙන්න බෑ කියලා සමහරවිට. කොහොම නම් වෙන්න බෑ වෙන කෙනෙක් කියලා කියන්නේ. අර මුල ටික නම් ඔක්කොම හරි, අරක නම් වැරදිලා වගේවත්ද කියලා හිතේ සමහරවිට. එතකොට පින්නතුනේ ඇත්තට මේ වගේ කවුද ඇත්තම කෙනා? අර අතීත සිද්ධි ඇත්ත කරගෙන හිටියේ වෙලාවේ ලෝකේ ඇත්තම ලෝකේ නම්, එහෙනම් මේ වෙලාවෙත් මේ පටිගත කරන වෙලාවත් ඇත්ත ලෝකයක් වෙන්නට ඕනනේ. ඇයි ඒකට හේතුව? අර අතීතයේ පටිගත කරපු වෙලාවෙත් අපිට කවදාවත් හිතුන්නේ නැනේ ඒක බොරුවක් කියලා. අපි සමස්ත ජීවිතේ මේකයි කියලා නේ හිතන් හිටියේ. මේ කට්ටිය ඉන්නවා, මේ කැමරා තියෙනවා, මේ ලයිට්ස් දාලා තියෙනවා, මේ මල් තියෙනවා, මේ බුද්ධ පූජා කියලා තියෙනවා, මේක බොරුවක්ද කියලා අපි ප්‍රශ්න කරනවා. නෑ, ඒක ඇත්තම සිද්ධියන්නේ. එහෙම වෙලාවක තමයි ඒක පටිගත කළේ, ඒක රෙකෝඩ් කළේ. එතකොට ඒ වගේම සිද්ධියක් නේ මේ වෙලාවේ යන්නේත් මේ. එහෙනම් අර අතීතයක බොරුවක් මේක විතර ඇත්ත කියලා කියන්න පුළුවන්ද? ඕ, දැන් මේකත් රෙකෝඩ් කළේ හෙට පෙනුවොත් කොහොමද එනවා? ඔව්, පින්නතුනි, එහෙනම් ඇත්තටම ජීවිතය කියන්නේ මොකද්ද? ජීවිතය කියන්නේ අපි එකතකින් ඇසකන ආදියට මේ ස්පර්ශයේ සිද්ධ වෙන අවස්ථාවේ රූපයේ සම්බන්ධව මේ ක්‍රියාකාරීත්වය වෙනවා. අපේ ජීවිතය කියලා කියන්නේ අප යමක් තේරුම් ගන්න අවස්ථාව. ඒ තේරුම් ගන්න අවස්ථාව කියලා කියන්නේ මොකද්ද? අපි චිත්ත චෛතසික වලින් කරන ගනුදෙනුවක් ඒ වෙලාවේ. අන්න ඒ වෙලාවේ තිමිටි චිත්ත චෛතසික ටික තමයි ඒ වෙලාවේ අපේ ලෝකේ. ඒක බාහිර කැමරා වලින් බලන්න පුළුවන් දෙයක් නෙවෙයි. විතරක් නෙවෙයි. ඒක ඒ විදිහට මේ සිත සහ සිතුවිලි ටික පස්සේ කාලෙක ඒ විදිහටම මෙනෙහි කරන්නත් බෑ. ඒ මෙනෙහි කරන්නේ ඒ අනාගතයේ තියෙන හිත අනුව තමයි ඒවලට ඒක ආරමුණු කරන්නේ. එහෙනම් පින්නතුනි, මේ මොහොතේ ජීවිතය කියන්නේ මොකක්ද ඇත්තටම? මේ මොහොතේ අපි මේ බාහිර රූපය මගේ කියලා ගත්තට මේ තේන සාමින වහන්සේලා සිල්ගත්තු ඇත්තම් මේ මල් මේ පිළිම වහන්සේලාගේ ජීවිතය කියලා ගත්තට ඇත්තටම මේ වෙලාවේ ජීවිතය කියන්නේ මොකද්ද? මේ වෙලාවේ ජීවිතය කියන්නේ සිත සහ සිතවිලි කියන දේ ටික හඳුනා ගැනීම. ඒක කවදාවත් කැමරාවට අහුවෙන්නේ නැහැ. එතකොට පින්නතුනි, මෙන්න මෙවැනි ජීවිත යථාර්ථයක් තමයි අපි මේ අද මේ මොහොතේ භුක්ති විඳින්නේ. එතකොට මෙන්න මේක තේරුම් ගත්තොත් අර බාහිර රූපේ අතීතයෙන් වර්තමානට එන එක විතරක් නෙවෙයි, බාහිර නාමයේවත් බාහිර සිත සහ සිතුවිලිවත් අතීතයේක වර්තමානයේ යමක්වත් වර්තමානයේක අනාගතයේ යමක්වත් සිද වෙන්නේ නැහැ. එහෙනම් ඒ මොහොතේ හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරෝධයටපත් වෙන මෙන්න මේ ස්වභාවයක් තමයි මේ මොහොතේ තමා මේ භුක්ති විඳින්නේ කියන එක තේරුම් ගත්තොත් මෙන්න මේක තමයි මේ ලෝකේ තථාගත ධර්මක තියෙන සාක්කාත ලක්ෂණය සංදිත්තික බව කියලා කියන්නේ අකාලික බව කියලා කියන්නේ ඒහිපස්සික ඕපනයික පච්චත්තං වේදිතබ්බ කියන මෙන්න මේ සජීවී ධර්මක තියෙන නව ලෝකෝත්තර ධර්මක තියෙන හැසිරිය මෙන්න මේක. එනිසා පින්නතුනි මෙන්න මෙතෙන්ට අපි හිත තිබ්බොතින් අපි අතීතයේ මුලා වෙනොත් නිදහස් වෙනවා, අතීත සියලු දුක් වෙනොත් නිදහස් වෙනවා, අනාගතයට එන්න තියෙන සියලු දුක් වෙනොත් මේ වර්තමාන මොහොතේම නිදහස් වෙන ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒ නිසා මේ ධර්ම ඔබට තේරෙන භාෂාවකින් මේ මොහොතේ අසන්න ලැබීමම තමයි ඔබේ ජීවිතයේ භාගිය කියලා හිතන්න. ඒ ධර්මයේ ඇස්සල තීරුම් ගැනීමම තමයි ඔබේ ජීවිතය ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම කියලා කියන්නේ. එතකොට මේක තීරුම් ගන්න පින්නතුනි බාහිර රූප ශබ්ද ආදිය දැකලා හොඳයි නරකයි ලස්සනයි කැතයි කියලා විවේචනය කරපු ඒවා ටිකෙන් ටික අඩු වෙලා යනවා. අපේ තියෙන ලෝභකම්, මාන්නය, අනිත් අයට නිග්‍රහ කිරීම, අවමන් කිරීම මේ හුඟා දේවල් අපේ ජීවිතේ එන්නම අඩු වෙලා යනවා. මේ වගේ වැය වෙච්ච නිරුද්ධ වෙච්ච ලෝකෙකට නේද මම මේ හොඳයි ලස්සනයි කැතයි අපිලෙවලයි කියලා කියන්නේ කියලා දැනගත්තොත් ඒකෙනම් කොච්චර නිවි සැනසෙන උපේක්ෂා සාගත බවට පත් වෙන කෙනෙක් වෙනවද? හැබැයි ඒකෙන් කියන්නේ මෙහෙම දෙයක් වෙනවා කියලා ගෙවල් දොරවල් අපිරිසිදුර තියාගන්න අපිලෙවලට තියාගන්න එහෙම කතාවක් නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. මේව තේරුම් ගන්න අපි ගෙවල් දොරවල් ලස්සනට තියාගන්නවා. ඒ ලස්සනට තියාගන්නේ අපිට මේ භාවනාව වඩන්න පහසු වෙන්න මේ දර්ශනය අපට අපේ ජීවිතයට එන්නේ අර වටා පිටාව ලස්සනට පිළිවෙලට තියෙනවනේ. අපේ ඇඳුම් පැළඳුම ලස්සනට පිළිවෙලට පිරිසිදුට තියෙනවනේ මේවා. එහෙම තියෙනකොට තමයි මේ ධහම අපේ ජීවිතයට එන්නේ. ඒ නිසා ඒ පිළිවෙලත් අපි තියාගෙන පිළිවෙලට අපි ඇලෙන්නෙත් නැහැ. අපි පිළිවෙලට ගැටෙන්නෙත් නැහැ. මේ දෙකම මැදින් මේ ධහම හොයාගෙන අපිරිවෙල සහ පිළිවෙල කියන මේ දෙකම මැද උපේක්ෂා සාගත මනසක් ඇති කරගන්න මට්ටමට අපේ ජීවිතයට අපි මේ සදහම් සෙවන සදහම් සිසිලස මේ සම්බුදු ධහම ප්‍රඥාවේ ආලෝකය අපේ ජීවිතයට අපි ඇති කරගන්න. ඉතින් මේ උපමාන සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ සැබවින්ම ආයතන කුසලතාවය. අපේ සැබෑ දක්ෂතාවය කියලා කියන්නේ අපි ගත්ත උපාධියවත්, අපි ඉතිරි කරගෙන තියෙන ධනයවත්, අප ගැන ගුණගතන කියන ඥාති මිත්‍රාදීන්වත් අපි පාවිච්චි කරන උපකරණවත් නෙවෙයි පිටුනේ. අපේ සැබෑ දක්ෂතාවය කියලා කියන්නේ මෙන්න මේ තැනට නුවණ පවත්වා ගැනීම. ආයතන කුසලතාවය. ඇස කියන එක මේ මොහොතේ හටගන්න මේ රූපය භෞතික රූපය පදනම් කරගෙන තියෙන ඇස කියන එක බුදුදහමේ කියන ඇස අනිදස්සනයි අප්පටිගයි. මේ ඇස පින්නතුනි මේ ඇස අනිදස්සනයි බලන්න බෑ. කන බලන්නත් බෑ. නාසය බලන්නත් බෑ. දිව බලන්නත් බෑ. කය බලන්නත් බෑ. මනස බලන්නත් බෑ. ශබ්දේ බලන්නත් බෑ. ගන්ධේ, රසේ, පොට්ටම්බේ, ධර්මමය කිසි දෙයක් බලන්න බෑ. ආයතන 12න් එක ආයතනයක් විතරයි බලන්න පුළුවන්. ඒ රූප ආයතන විතරයි. එතකොට මේ මොහොතේ ඔබ ඇස කියලා කියන්නේ අර චක්කුන් කියන කාරණේ නෙවෙයි පින්නතුනි. ඔබට ඇහැ කියලා පේනවා නම් පේන්නේ ඒ චක්කුව නෙවෙයි පින්නතුනි. ඇත්තටම ඒ පේන්නේ රූප ආයතනේ. ඔබ කන කියලා මේ මගේ කන කියලා කිව්වට බුදුදහමේ තියෙන සෝතන් කියලා අපි කියන්නේ මොකටද? බුදු දහමේ සෝතන් කියලා කියන්නේ ඒ ඇසීමේ හැකියාව තියෙන ශක්තියටයි. ඒක දිගට පවතින එකක් නෙවෙයි, ඒක බලන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අහුත්වා සම්මුතං හොතාන භවිස්සති. ඒක පෙරණුති බිහටගෙන ඉතුරු නැතුවම මේ මොහොතේම නිරෝධන ස්වභාවයක්. එතකොට දකින්න පුළුවන් එකම වර්ණ රූපේ විතරයි රූපායතනෙන්. බලන්න පුළුවන් එකම දේ සද්ද රූපේ විතරයි. ගඳ සුවඳ බලන්න පුළුවන් එකම දේ ගන්ධ රූපේ විතරයි. රස බලන්න පුළුවන් එකම දේ සද් රස රූපේ විතරයි. මේ වගේ එක දෙයකින් එක කාර්යයක් විතරයි කරන්නේ. ඒ වගේම එක ආයතනයකින් එක කාර්යයක් කරනකොට අනිත් ආයතන අනිත් අරමුණු ඒ කාර්යය වෙලාම කරන්නේ නැහැ. එක ආයතනයකින් එක දෙයක් විතරයි අරමුණු කිරීම වශයෙන්. නැත්තම් පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරාදී මේ චේතනා ඇති වෙන අවස්ථාවේදී ඒ මොහොතේ ඇති වෙන කාර්ය බහරය එතනින්ම අවසන් කරලා ඒකේ කාර්යය නිවාරපත් කරනවා. ඊට පස්සේ අනිත් ආයතන ඊට අදාළ කාරණා ටික කටයුතු කරනවා. එතකොට මේක වේගෙන් යන නිසා අපට හිතෙන්නේ මේ හැම දෙයක්ම එක විට සිද්ධ වෙනවා කියලා. නමුත් මේ හැම එකක්ම වෙන වෙනම තමන්ගේ විශේෂපති නොයෙකමලා තමාට අදාළ කාර්ය බහරය විතරයි කරන්නේ. දැන් මේ ගොඩ නැගිලා කඩලා තියෙන කොට කෙනෙකුට හිතෙනවා මේ ඔක්කොම ටික එක කාලයකදී එකිනෙක ගැන හැදුවා කියලා නේ. නමුත් එක කට්ටියක් ඇවිල්ලා මේකේ බිම හදලා යනවා. තව කෙනෙක් ඇවිල්ලා ෆවුන්ඩේෂන් දානවා. තව කෙනෙක් ඇවිල්ලා ගඩොල්ලෙන් බඳිනවා. තව කෙනෙක් ඇවිල්ලා වහලා දානවා. තව කෙනෙක් ඇවිල්ලා බර ටික අදිනවා. තව කෙනෙක් ඇවිල්ලා වතුර ටික එහෙම සප්ලයි කරලා යනවා. තව කෙනෙක් ඇවිල්ලා ගෑස් දීලා යනවා. තව කෙනෙක් ඇවිල්ලා ටෙලිෆෝන් වයර් ටික ඇදලා යනවා. තව කෙනෙක් ඇවිල්ලා තීන්ත ගන්නවා. මෙහෙම නෙවෙන්නේ නේ. ඒ වගේම තමයි මේ අප දකින මල මේ වර්ණ රූපයේ පතිත වෙලා ඇහෙන් වර්ණ රූපය ටික ගන්නවා. අල්ලල බලල කියනවා හා මේ ඇත්ත මලක්, මේ හදපු මලක් නෙවෙයි ඇත්ත මල්ම කවන්නේ කියලා. ඊට පස්සේ අතින් අල්ලල බලනවා. ඇහැට දැකුව ගමන් හිතාගන්න බෑ මේක. එතකොට ගඳ සුවඳත් බලනවා. අර ඒ වගේ තමයි හැම ආයතනයක්ම ඒකාබද්ධව කටයුතු කිරීම වශයෙන් තමයි අවසාන වශයෙන් අපි තීරණ ටික ගන්නේ. හැබැයි එක ආයතනයකින් එක කාර්යභාරයක් විතරයි කරන්නේ. පින්නතුනි මෙන්න මේක තමයි ආයතන කුසලතාවය කියන්නේ. මේක තේරුම් ගන්න මේ ලෝකයේ තියෙන ස්වභාවය, අනිත්‍යතාවය, වෙනස්කම, හට ගැනීම නිරෝධය දකින්න දකින්න අපි ලෝකයට තියෙන බැඳීම අඩු වෙනවා, ගැටීමත් අඩු වෙනවා, එන්න එන උපේක්ෂාටපත් වෙනවා, එන්න එනම බාහිර දුකෙන් සාභ්‍යන්තර වේදනාවලින් නිදහසටපත් වෙනවා. එහෙම එන්න එන තමන්ට ජීවිතයේ සතුට වැඩි වෙනවා, ධර්මයේ සාන්දෘෂ්ටික බව ප්‍රකට වෙනවා. ඒ විතරක් නෙවෙයි ලෝකය ගැන ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. අනේ ලෝකයේ මේ දුක් විඳින්නේ, මේ රණ්ඩු සරුවල් වෙන්නේ, මේවට ආසා කරන්නේ, මේ යථාර්ථය නොදැන ගැනීම නිසා නේද කියලා තමන්ට ලෝකයට පිහිට වෙන්න ඕන කියලා ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. මේ විතරක් නෙවෙයි මේ ධර්මයේ තේරුම් ගන්න මොකද ඇති වෙන්නේ. අනේ මගේ ළඟම කෙනාටත් මේ ධර්මය කියලා දෙන්න නැත්නම් හොඳයි කියලා හිතෙනවා. එහෙම නොසිතෙනවා නම් පින්නතුනි ඔබට ධර්මය තේරෙලා නැහැ. මේ ධහම තේරුම් යනකොට මේක දුකේ නිදහස් වෙන මාවත කියලා ඔබට තේරෙනවා නම් ඒ තේරෙනවත් එක්කම ඔබේ ළඟම ඥාති මිත්‍රාදීන් ඔබට මතක් නොවෙනවා නම් ඔබ අනිත්‍යයට සල්ලි යවනවා, කෑම් බීම අරන් යනවා, රෙදි අරන් යනවා අවුරුද්දට. මේ ඔක්කොම කරනවා නේ. ඒ ඔක්කොම කරන ඔබ මේ ධහම අහනකොට මේ ධර්මයේ තියෙන සංදීප්තික අකාලිකකම ඔබට ප්‍රකට වෙනවා නම් ඔබට මේක ඔබේ ළඟම ආයට දෙන්න ඕන කියන හැඟීමක් ඇති වෙනවා. හැබැයි ඒගේ ළඟ එක්තරා ලක්ෂණයක් තියෙනට ඕන. මොකක්ද ඒ? ඒ තමයි සුවච කියන ලක්ෂණය. අහුන්කම් දෙන සූදානම් වෙන්න ඕන. නැත්තම් බෑ කරන්නේ. මේක කවුන්සලින් වගේ වැඩක්. කවුන්සලින් බලෙන් දෙන්න බෑ. කායික බෙහෙත් ටිකක් දෙන්න පුළුවන්, මානසික රෝග ටික වෙන මේක කද්දක බැඳලා හරි දන්වලකින් බැඳලා හරි බෙහෙත් ටිකක් දෙන්න පුළුවන්. කායික පැත්ත ටික. නමුත් කවුන්සලින් බලෙන් දෙන්න බෑ. ඒකට සේවාදායකය ක්ලයන්ට් කැමති වෙන්නට ඕනේ. ධර්මයේ දෙන එකත් අන්නේ වගේ. හැබැයි Tamanට අභ්‍යන්තර හැඟීමක් ඇති වෙන්නට ඕන. අනේ මේ ටික මේක තමයි දුක නිදහසන මාර්ගය. මේක මගේ ළඟම කෙනාටත් කියලා දෙන්න ඕන කියලා. ඔබ කවුරුවත් තනියම ඉන්න අය වෙන්න බෑනේ. ඔබට කවුරු හරි හිතවත් කෙනෙක් ඉන්නව නේනේ. දවසට එක වෙලාවක් හරි කාත් එක්ක හරි ඔබ කතා කරනවනේ. අන්නේ ඒ කෙනාටත් මේ දේ කියලා දෙන්න ඕන කියන හැඟීමක් ඔබේ හිතේ ඇති වෙන්නට ඕන. ඇති නොවනවා නම් ඒක නැත්තරම මේ ධර්ම ගැන ශ්‍රද්ධාවක් ඇති වෙලා නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඇයි ඔබට මේ ගැන මේක දුකෙන් නිදහස් වෙන මාවත කියන එක ගැන කොන්ෆිඩන්ස් එකක් ඔබට ඇවිල්ලා නැහැ. ඒ කොන්ෆිඩන්ස් එක ඇති වුණා නම් අනිවාර්යයෙන්ම අනිත් අය ගැන මතක් වෙන්නට ඕන. රසවත් කෑම ටිකක් හම්බවනොත් ඔබ මොකද කරන්නේ? ඔබ නොකා හරි දරුවටත් මේ පොඩ්ඩක් ගෙනියන්න ඕන කියලා හැඟීමක් ඇති වෙනවනේ. එතෙන්දී ඒක ඇති වෙනවා නම් මෙතෙන්දීත් ඒක වෙන්නට ඕන. අපි එහෙම දැකලා තියෙන සමහර පන්සල ගිහිල්ලා බණ කිව්වට පස්සේ ඊළඟ දවසේ ඒ අම්මලා එනවා දරුවෝ ටිකක් අරගෙන හාඳුනානේ කියපු ටික මේ පුතටත් කියලා දෙන්න කියලා. එහෙම වෙලා තියෙනවා. සමහර පන්සල ගියාම අපි දැකලා තියෙනවා. අද ඇතැමිට සිංහලේ භාෂාවෙන් වැඩසටහන කරනවා. හෙට දවසේ හාඳුරන කතා කරලා අනේ හාඳුරන අපේ දරුවෝ ටිකත් එක්ක අරගෙන අපි එනන් අර කියපු ටිකම හාඳුරන ඉංග්‍රීසි වලින් කියන කියලා කියනවා. අන්න කෙරෙලේ කටියට මේක. අන්න ඒක ඇති වෙනවා නම් තමයි ඇත්තටම අපිට මේ දහම ගැන ශ්‍රද්ධාවක් ඇති වුණා කියලා කියන්නේ. පින්නතුනි මෙතෙන්ට අපි යන්න ඕන. එනිසා ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකක්ද ඇත්තටම? ශ්‍රද්ධාව කියලා කියන්නේ තමන්ට ජීවිතේ සතුට ලැබෙනවායි කියලා හිතන දෙයට තමන් දවසට කොච්චර කාලයක් කැප කරනවාද කියන කාරණේ. තමන් දවසට වැඩිපුර හිතන්නේ කොමක් ගැනද? ඔන්න ශ්‍රද්ධාව. ඔබ දවසට වැඩිපුර හිතන්නේ මොනුපුරා ගැන නම් ඔන්න ශ්‍රද්ධාව ඒක. ඔබ දවසට වැඩිපුර හිතන්නේ රස්සාව ගැන නම් ඕන ශ්‍රද්ධාව ඒක. ඔබ දවසට වැඩිපුර හිතන්නේ ඔබේ රූපය ගැන නම් කණ්ණාඩි ළඟ නම් ඉන්නේ ඕන ශ්‍රද්ධාව ඒක. ඒ කියන්නේ ඔබට මේ මොහොතේ වැඩිපුර සතුට ලැබෙනවායි කියලා ඔබ හිතන් ඉන්න දේ. මේ ශ්‍රද්ධාව කියන්නේ හොඳට තේරුම් ගන්න පිණිසම. අපට ජීවිතයේ සතුට සැනසීම ලැබෙනවායි කියලා අදාප යමක් ගැන හිතනවා නම් අන්න එතෙන්ට තමයි අපි දවසට වැඩිපුර කාලයක් ශ්‍රමයක් ධනයක් කැප කරන්නේ. එතකොට අන්න ඒ දේ යථාර්ථයේ තේරෙනකොට ඔබ බලන්න ඕන ඒ අද දින සතුට ලැබෙන දේ කොයිතරම් දීර්ඝ කාලයක් Tamanට පවත්වා ගන්න පුළුවන්ද? ඒ දේ කොයිතරම් ඔබට පාලනය කරන්න පුළුවන්ද කියලා බලන්න. අන්න ඒ දේ ඔබට පාලනය කරන්න බැරි නම් ඒ කියන්නේ මොකක් හරි අඩුවක් තියෙනවා කියන්නේ. එහෙනම් ඔබ උත්සාහ කරන ඔබට පාලනය කරන්න පුළුවන් මට්ටමේ සතුට ලැබෙන දෙයකට ඔබ පරිවර්තනය වෙනවා. දැන් වරදවා තේරුම් ගන්න එපා. ඒකෙන් කියන්න එපා කියන්නේ දරුවට සලකන්න එපා මොනබුරයිස් පොලේ කෑන එපා කියලා නෙමෙයි කියන්නේ. ඒ වෙහෙම කරන්න. එතකොට මේ කියන්නේ මේකයි. මේ කියන්නේ අර වැඩ කරන ගමන් අපි ඉහළම තැනක අපේ ප්‍රසාදය පැහැදීම තියාගන්න ඕන. මොකද අප ලබන සතුට දිගින් දිගටම වැඩි වෙන තැනක අප ලබන සතුට බාහිර කෙනෙකුට පාලනය කරන්න බැරි විදියට අපටම පාලනය කරන්න පුළුවන් දෙයකට අපි අපේ සතුට ලබන ක්‍රමය වෙනස් කරගන්නට ඕන. අන්න එතෙන්දී බුද්ධේ අවේක්ෂා ප්‍රසාදයන සමන්නාගත හෝති කියන්නේ අපි දවසට අර තමන්ගේ දෛනික වැඩ ටික කරන ගමන්ම අපි බුදුරජාණන් වහන්සේගේ ගුණය ගැන වැඩිපුර හිතනවා නම් අන්න ඒ හිතන එකේ සතුට කවදාවත් අඩු වෙන්නේ නැහැ. ධම්මේ අවේක්ෂා ප්‍රසාදයන සමන්නාගතෝ හෝති. ධර්ම කරුණු ගැන නොසැලෙන ප්‍රසාදයක් හටගන්නවා නම් විශේෂයෙන් පටිසම්පාදය ගැන ආරියසංගික මාර්ගය ගැන සමත විදර්ශනාව ගැන අපට දවසට වැඩිපුර හිතනවා නම් අපි ජීවත් වෙන්නේ ඒත් එක්ක. අපි වැඩට යනවා වාහනේ. අපි දරුවත් ඉස්කෝලට එක්ක යනවා. මුණුබුරු මිනි වීඩියෝ ටිකත් ඉස්කෝලට එක්ක යනවා. විතරක් නෙවෙයි නඩු හවියක් තියෙනවා නම් ඒකට උසාවිත් යනවා. ඉඩම් නඩුවක් තියෙනවා නම් ඒක ශ්‍රී ලංකාවේ ගිහින් නඩුවටත් යනවා. එහෙමත් කරනවා. ඒවත් කරන ගමන් තමන්ගේ අභ්‍යන්තර ලෝකයේ ධර්ම ලෝකයේ වඩපත් වෙනවා. මෙන්න මේකයි වෙනස පින්නතුනි. තමා සමාජ යුතුකම් විදියට, ඥාති සංග්‍රහ විදියට, සමාජ පැවැත්ම සඳහා යහපත් පුරවැසියන් විදියට තමාගේ දායකත්වය දක්වන ගමන. තමන් දන්නව තමන්ට සැනසීම තියෙන්නේ අර බාහිර කරන කිසිම දෙයකින් නෙවෙයි. මෙන්න මේ සද්ධර්මයේ තුරට ඒම මත කියන එක ගැන තමා විශ්වාසය තියලා ධම්මේන සමන්නාගතෝ හෝති කියපු විදියට මේ ධර්මයත් එක තමයි තමන්ගේ ජීවිතය වෙන්නේ. ධම්මෝසද සමන්නත්තේ ඒතම් පිවත බික්කෝ කියන මේකයි අපේ සංඛානගත දුක් සමුදාය දුරු කරලන්නට ධර්මය හා සමාන ඖෂධයක් නැහැ කියන්නේ ඒකයි. ධම්මං විනානත්ති පිතාච මහතා. ධර්මයේ හැර අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් නැහැ කියන්නේත් මේක. මණ්ඩපේ මිදම් බික්කෝේ බ්‍රහ්මචාරියන් කියන්නේ මේ සද්ධර්මය, මේ බමසර, මේ ආරසිනිය මාර්ගය මිහිරි පානයක් කියන්නේ මේක. හරියට මధుර පානයක් මේ පැණි වගේ කියන්නේ මේක. අන්නේ දහම තුල ඉඳගෙන අපි උපරිම ලෙස සංගේ අවිච්ඡපසාදෙන සමනාගත හොති කියපු විදියට මේ දිවි මගින් සිය ජීවිතය ආලෝකවත් කරගත්තු ඒ සරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා තමයි තමන්ගේ ජීවිතය ආලෝකයට වඩපත් වෙන්නේ. තමා වැඩිපුර දවසට හිතන්නේ මේ කාරණා. බුදුහාඳුරු ගැන සද්ධර්මයේ සංගරත්නිය. තමා රකින්න සීලය පංචශීලය. තමන් වඩන මෛත්‍රී භානාව. තමන් වඩන සමද කමඨහන. තමා වඩන සතිපට්ඨානය. අවසාන වශයෙන් අනිත්‍ය ප්‍රතිසංයුක්ත වූ මේ ජීවිතය අර්ථය. සබ්බේ සංඛාර අනිච්ඡාති. සබ්බේ සංඛාර දුක්ඛාති. සබ්බේ ධම්මා අනාත්තාති. යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ. ඒ සමග විසුද්ධිය. මෙන්න මේ සියලු සංස්කාර අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන මේ යථාර්ථය තමන්ගේ ජීවිතය යථාර්ථයට පත් වෙනවා. හැබැයි ලෝක සම්මත විදියට අර සියලු යුතුයකම් ආදී භෞතික වශයෙන් කරන ගමන් ආධ්‍යාත්මික ලෝකය තමන්ගේ වෙනම ලෝකයක් බවට පත් වෙනවා. අනේ තැනත්තා මේ සාමාන්‍ය සමාජයේ නැමැති විලෙහි මඩවගුරෙහි කායිකව හිටියත් එයා මනසින් හරියට පියුමක් වගේ විලේ හටගෙන ඉහළට නැග්ග මඩවත් වතුරවත් නොගෑවිච්ච පියුම සුවඳවත් නිකලල්ව ලස්සනට බබලන වගේ මේ සමාජයේ නැමැති විලෙහි ඉපදිච්ච අපි මේ සමාජයේ අනිත් මිනිස්සුන්ගේ ළඟ තියෙන රාගය, ద్వේෂය, මෝහය අපි ස්පර්ශ නොකර අපි ඕන් අතර පියුමක් වගේ ඉන්න දැක්ස වෙනවා. මනක ලස්සන තියෙන්නේ මන කඩලා ගෙනල්ලා පෝච්චියක දාගත්තාම විතරක් නෙවෙයි පිනතුනි. මනක ලස්සන තියෙන්නේ ඒ මල විලේ තියෙනට ඕන. ඒ මලට මී මැස වෙන්නට ඕන. ඒ මලේ නට්ට දණ්ඩ මඩට ස්පර්ශ වෙලා තියෙනට ඕන. අන්න ඒ වගේ අපිත් ලස්සනයි කියන්නේ අපි කැලේකට ගිහිල්ලා භාවනා කරන විතරක් නෙවෙයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය අරගෙන මේ සමාජයේ නැමැති විලේ ඉඳගෙන ඒ විලත් ඒ සමාජයත් අපි විකසිත කරන්න ඕන, සූනවත් කරන්න ඕන, ආලෝකවත් කරන්න ඕන. අපේ නිවසින් ආරම්භ කරන මේ ආධ්‍යාත්මික ගමන් මඟ අපි වැඩ කරන ස්ථානයේ අපි ජීවත් වෙන ප්‍රදේශයේ රට මුළු ලෝකයක් අපි මේ දහමින් සෝදාත් කරන්න ඕන. එහෙම පුළුවන්කම තියෙන්නේ අපේ හිත අපි හුඟක් ලස්සනට තියාගත්තොත්. ඒ ලස්සනට තියාගත්තු පමණටයි අපි දුකෙන් නිදහස් වෙන්නේ. ඒ ලස්සනට තියාගත්තු පමණටයි අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ. එහෙම හිටිය පමණට අපට සැනසීම තියෙන්නේ. එහෙම හිටිය පමණට ඇත්තටම අපි මේ සද්ධර්මයට කෘතවේදීත්වයේ කරුණ සැලකීම දක්වා වෙන්නේ. ඉතින් එහෙම කරන්ට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අප සාකච්ඡා කරන්නේ උපවාන සූත්‍රය ආශ්‍රයෙන් තින තුන ප්‍රශ්න අහන තියෙනවා නම් අහන්නට අපි අවස්ථාව ලබා දෙනවා. සද්ධා සීල සුද්ධ ත්‍යාග ප්‍රඥා කියන්නේ පංචශීක බලය. ඒවා විවිධ තැන්වල විවිධ නම් වලින් සඳහන් වෙනවා. එක තැනක ඒව ඉන්ද්‍රිය ධර්ම විදියටත් යනවා. සීක බල විදියටත් යනවා. ඒව බල ධර්ම විදියටත් යනවා. සමහර තැන්වල ඒ බොජ්ජංග විදිහටත් යනවා. සමහර තැන්වල ඒව වෙනත් වචන වලින් අරසිංහ මාර්ගයේ අංග විදිහටත් යනවා. බොජ්ජංග විදිහටත් යනවා. මේක වැදගත් ප්‍රශ්නයක්. දැන් අපි තේරුම් ගන්න ඕන සිත සහ කැල්සිය කියලා දෙකක් තියෙනවා. සිතක් තනියම පහළ වෙන්නේ නැහැ. දැන් ස්කන්ධ පහක් තියෙනවනේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා. මේ පහ සාමාන්‍ය ගත්තොතින් එකට යනවා කියලා සඳහන් කරනවා. වඩාත් ගැඹුරට ගියාට පස්සේ විශේෂයෙන්ම මේක ස්කන්ධ හතරක්. වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා මේ ස්කන්ධ හතරක් නිතරම එකට යන්නේ. මේ හතර වෙන් කරන්න බෑ. අපි රූපයක් දැනගන්න වෙලාව, ශබ්දයක් අහගන්න වෙලාව, කුමන හෝ ආයතනයක යමක් දැනගන්න වෙලාවේදී ආම වශයෙන් මේ ස්කන්ධ හතර තියෙනවා. මේ එකක්වත් අඩුවකින් මොකුත් දැනගන්න බෑ. තවත් විදිහකින් කියනවා නම් සිතක් පහළ වෙනකොට ආම වශයෙන් සබ්බචිත්ත සාධාරණ කියලා හතක් තියෙනවා. පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රය, මනසිකාර කියලා. මේවා චෛතසික. මේ චෛතසික ටික අනිවාර්යයෙන්ම පහළ වෙන හැම සිතක් එක්කම. හිතක් එක්ක එක චෛතසිකයක් කියලා එකක් නැහැ. ආමාශයෙන් මේ හත පහළ වෙනවා. ඊළඟට අපේ තියෙන දර්ශනයට අනුව විතක්ක, විචාර, අදිමොක්ක, විරිය, පීති, ඡන්ද කියලා තව චෛතසික හයක් තියෙනවා. මේවා අඩු වැඩි වශයෙන් පහළ වෙනවා. ඊට අමතරව අපේ හිතේ තියෙන මිච්ඡා දිට්ඨිය නම් හිත අපිරිසිදුව නම් තියෙන්නේ ඒ වෙලාවට මෝහ, අහිරික, අනොත්තප්ප, උද්දච්ච කියලා කැන්සල් ක්‍රියාවක් තියෙනවා. ඒ ටික තරත් එකම යනවා. අපේ හිත කුසලයෙන් නම් තියෙන්නේ කුසලයෙන් තියෙන වෙලාවේදී සද්ධා, සති, හිරි, ඔත්තපාදී තව කැන්සල් ක්‍රියාවක් තියෙනවා. ඒ චෛතසිකයත් අර කුසල සිතවිල්ලත් එක්කම යනවා. එතකොට එහෙම කිව්වට අපි වාක් විස්තර කළ දැක්වුවට එක මොහොතක අපි එකක් සිහි කරනකොට දැන් ඔබිස් එක ගැන නම් හිතන්නේ ඒ වෙලාව ඔබිස් එක ගැන තමයි හිතන්නේ. හරි ඒක. හැබැයි අපි ඒක ඊටාම ශනික වේ සිතවිල්ල හටගෙන නිරුද්ධ වෙනවා. අපි ඊළඟ මොහොතේ තව එකක් සිහි කරනවා. එතකොට වේගයෙන්ම සමාන අසමාන දේවල් දිගින් දිගටම පහළ වෙනවා. පහළ වෙනකොට අපට හිතෙන්නේ එකක් මේ මන් දිගටම හිතන් හිටියේ කියලා. නමුත් එහෙම නැහැ. හිත ඉතාම වේගවත් එක තත්පරයකට සිතවිලි කෝටි ගණක් පහළ වෙනවා. දැන් අපි බලන්න අපි වාහනේ ඩ්‍රයිව් කරන වෙලාවේදී අපට හිතෙන්නේ වාහනේ නැග්ග ඩ්‍රයිව් කරා ඔෆිස් එකට ගියා කියලානේ. නමුත් ඒ අතරේදී අපි කොච්චර දේවල් හිත හිතද ගියේනේ. එතකොට වාහනේ පදවන ගමන් අපි අම්මට කතා කර ගෙදරටත් කතා කළා, යාළුවෙකුටත් කතා කළා, තව ડોක්ටර් පේමන්ට් එකකටත් කතා කළා, ඔක්කොම ටිකක් කරානේ ඒත් එකනේ. එතකොට අපි කාර්යාලයක වැඩ කරනවා කියලා කියන්නේ සිතුවිලි හුවා පහළ වෙනවා මේ වෙලාවේදී. හැබැයි එක වෙලාවක එක සිතුවිල්ලක් විතරයි පහළ වෙන එක හරියි. එක සිතුවිල්ලක් කියන එකෙන් කියන්නේ එක සිතක් විතරේ කියන එකක් නෙවෙයි කියන්නේ. ඒක හඳුනා ගන්න පුළුවන් විදිහේ අනිත් චෛතසික ටිකත් එක්කම ඒකට බද්ධ වෙලා යනවා. නමුත් අපට එකක් විදිහට තමයි හිතෙන්නේ. හැබැයි ඒක පහළ වෙන එකත් ඉතාම වේගවත්, ඉතාම අධික ප්‍රමාණයක් පහළ වෙනවා. එතකොට අපි මේ ධර්මය කියලා කියන්නේ මොකක්ද? අපි දක්ෂ වෙනවා අර කුසල පැත්තේ සිතුවිලි වැඩිපුර පහළ වෙන විදිහට. ඔව්, අපි අපේ දර්ශනේ, අපේ වටා පිටාව අපි සංස්කරණය කර ගැනීම තමයි ධර්මයේ ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ. ඔව්. හැබැයි එහෙම වුණත් අපි දැනගන්න ඕන මේකෙදි මේ අවස්ථාවේදී සිතුවිලි හුවා පහළ වෙච්ච වෙලාවක තමයි අපි මේ ටික කරේ කියන එක ගැන දැනගන්න ඕන. හොඳයි පින්නතුනි, ඔබ අද දින දැන් මේ පැය දෙකකට අධික කාලයක් මේ ධර්ම සාකච්ඡාවට හොම්කන් දොන්නා. ඉතින් බණහන වගේම ධර්මයේ පුහුණු කිරීමත් කියන කරුණොත් මේත් එකම එකටම ගියා. ඉතින් ඔබේ ජීවිතයට ඔබ මේ වටිනාකමක් ලබා දෙන අවස්ථාව ගත වෙන කාලයට අපිට කාලේ නවත්තන්න බෑ පින්නතුනි. ධර්මයේ හැසිරුණත් නැති වුණත් කුසලයක් කරත් අකුසලයක් කරත් කාලය යනවා. කාලේ නවතින්නේ නැහැ. ඒත් අපේ දක්ෂතාවය කියන්නේ ඒ ගත වෙන කාලයට උපරිම වටිනාකමක් ලබා දීම. අන්න ඒක තමයි අපි මේ කරන්නේ. ඒතකොට ඒ කාලයට ධර්මයකට කිරීම තමයි මේ කරන්නේ. ඉතින් ඒත් එක තමයි අපේ ජීවිතයේ හැබැයි වටිනාකමක් එන්නේ. ඉතින් කවදා හරි අපිට සතුට වෙන පුළුවන්කම තියෙන්නේ අපි වයසට යනකොට උනත් අපි නිකන් වයසට ගියා නෙවෙයි. අපි මේ පින්කම් කරද්දී ධර්මයේ හද්දී ධර්මයේ පුහුණු කරද්දී තමයි මගේ ජීවිතය ගත වුණේ කියලා හිතනකොට තමන්ට ඒක ලොකු සැනසීමක් ඇති වෙනවා. ඉතින් මේ අහපු ධර්ම කාරණා මතක තියාගෙන පුළුවන් තරම් දුරට සිහිය නුවණ පාස්සා ගන්න විශේෂයෙන්ම අපේ ජීවිතය සජීවී කරන සැබෑම ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඉන්සා සම්මාදිටි සම්මා සංකප්පාදී මේ කාරණා ගැන නිතර නිතරම හිතන්න. ඒ වගේම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ගැන නිතරම හිතන්න. දහමෙන් පිටතට යන උත්සාහ කරන එපා. හැකිතාක් දුරට මේ දහමත් එක්කම තෙරුවන වෙතම විශේෂයෙන් සතිපට්ඨානයේ තුලම ඉන්නට අදිස්ථාන කරගන්න. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. මේ රැස් කරගත් උතුම් පින අප නැමෙ මියගේ ඥාතීහුද දෙවියෝ දනමෝදන්ව සුවපත් වෙත්වා කියලා සාදු කියලා අපි පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. මේ සියලු පින් බලයෙන් අප හැම දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නින්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්වේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොලින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දෙනාටම තෙරුවන් සරණයි.